සංසාර සාරෝග විනීතනී සං සන්නීත සාතං සුචිසාර දීසං සන්දේර පංසොන්න තනුපලාසං සංලාපදේසින් පනමේ බිසාසං සංසාභිගං කේවල මෝහනාසං සන්නාහ කන්මාර රණේ විසේසං සංසේවිතං දාසි මුදාරහාසං සංහාර ධම්මං පනමේ සදාසං සන්දාස ගන්නාසිත පාපනාසං සන්නාපදංසින් හත ගෝර පාසං සම්පාරගාමින් සුචිසාරවාසං සංවාර සංඝං පනමේ රසාසං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස මාභායි මහානාම මාභායි මහානාම අපාපකංතේ මරණං භවිස්සති අපායිකා කාල කිරියාති ගෞරවනීය මහා සංඝරත්න අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි ලොස්සන්ලිස් පොළ විහාරස්ථානයේහි මාසිකව සිදු කෙරෙන සීල සමාදන් වැඩසටහනෙහි 2022 වර්ෂයේහි අගෝස්තු මාස නිකිණි මාස පුණු පොහෝදා සීල සමාදන් ඉච්ච පින්නතුන් බලාපොරොත්තු වන්නේ මේ අවස්ථාවට නිමිත ධර්ම දේශනාවට සාකච්ඡාවට සහභාගී වන්නටයි. අද අප මාතෘකාව වශයෙන් තෝරාගත්තේ සංයුත්ත නිකායෙහි ඇතුළත් වන සරකාණි වර්ගයේන මහානාම සූත්‍රය. මහානාම සාක්‍ය පාදක කරගෙන ඇතිවෙච්ච සාකච්ඡාවක ප්‍රතිඵලයක් විදිහට සඳහන් වන සූත්‍රයක් තමයි මහානාම සූත්‍රය කියලා කියන්නේ. මහානාම නමින් සූත්‍ර කිහිපයක් ත්‍රිපිටකය තුළ ඇතුළත් වෙනවා. එයින් එක සූත්‍රයක් තමයි මේ අපි අද සාකච්ඡාවට භාජනය කරන්න බලාපොරොත්තු වෙන්නේ. මහානාම සාක්‍ය කියලා කියන්නේ සාක්‍ය වංශයේ හිටපු රජ කෙනෙක්. ඔහු ප්‍රාදේශීය රජ කෙනෙක් විදිහට ඉන්නති කියලා අපි හිතනවා. බුදුරජාණන් වහන්සේගේ සමීපතම ඥාතිවරයෙක්. ඥාති සහෝදරේ. වෙනත් විදිහකින් කියනවා නම් සුද්ධෝදන රජතුමාගේ සහෝදරෙක් වෙච්ච අමිතෝදන රජතුමාගේ පුතෙක් තමයි මහානාම කියලා කියන්නේ. ඔහුගේ බාල සහෝදරේ තමයි ආනන්ද හඳුරු කියලා කියන්නේ. ආනන්ද හඳුරගේ අයිය තමයි මේ මහානාම කියලා කියන්නේ. ඉතින් මෙතුමා සම්බන්ධයෙන් බෞද්ධ සාහිත්‍යයේ ලොකු කතාවක් සඳහන් වෙනවා. ඒකට හේතුව තමයි මොහුගේ මුණුබුරෙක් වෙච්ච විරුඩුබ කුමාරයා ගේ සිද්ධිය සම්බන්ධයෙන් සාක්‍ය වංශයට ලොකු සම්බන්ධයක් තියෙනවා. ඉතින් ඒ කතාව මම කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ කතාව එච්චර හිතට සහනය දෙන කතාවක් නෙවෙයි. ඒ නිසා මම ඒ කතාව කියන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ කතාව කියන්න ගියොත් අපි කියන්නේ ධර්ම කරුණට යටපත් වෙනවා. එනිසා අපි ඒක මොහොතකට කසක තියලා අපි මේෙන් ගන්න පුළුවන් ධර්ම කාරණාටික ඉස්මතු කරගන්නට බලාපොරොත්තු වෙන්නේ. මොහෝ මේ සාකච්ඡාව කරන අවස්ථාව වන විට මාර්ගඵල ලැබපු අවස්ථාවක් ගැන පැහැදිලිව සඳහන් වෙන්නේ නැහැ. ඔහු අන ප්‍රශ්නවලට අනුව යම් කිසි විදියකට අපට හිතෙන මොහු ඒ වන විට සෝවාන් උණු කෙනෙක් නොවේ කියන හැඟීමක් අපට ඇති වෙනවා මේ අන ප්‍රශ්නවලට සමගාමීව. කෙසේ වෙතත් මොහුගේ ජීවිත අවසන් කාලය වන විට ඔහු සකදාගමි වල හිටියා කියලයි සකෘදාගාමි බවට පත් වෙලා හිටියා කියන එකයි බෞද්ධ ග්‍රන්ථවල සඳහන් වන්නේ. මේ සාකච්ඡාව සිදුවන අවස්ථාවේදී වරෙක බුදුරජාණන් වහන්සේ සාක්‍යයන්ගේ කපිලවත්ත පුරවරයෙහි නිග්‍රෝධාරාමේ වාසය කළා. බුදුරජාණන් වහන්සේ ප්‍රධාන වශයෙන් හිටි විහාරස්ථාන කිහිපයක් තියෙනවා. සවැත්නුවර දේවරම් විහාර, රජගහ නුවර වේළුවනාරාමය, ඒ වගේම මේ සාක්‍යයන් පූජා කරපු නිග්‍රෝධාරාමය ආදී මේ විහාරස්ථානවල බුදුරජාණන් වහන්සේ කාලය ගත කළා. මේ නිග්‍රෝධාරාමයේ නවස්ථාවක සාක්‍ය වංශික මේ මහානාම කියන සාක්‍ය වංශික කුමාරයා බුදුරජාණන් වහන්සේ හමු වෙන්නට ආවා. ඇවිල්ලා උන්වහන්සේ සමග සතුරු සාමිච්චි කතා කළා. මේ මහානාම සාක්‍යයා බුදුරජාණන් වහන්සේට වඩා අවුරුද්දකින් විතර වැඩිමල් කෙනෙක්. වයස ලොකු පරතරයක් තිබුණ නැහැ. මොකද ආනන්ද හඳුරෝ බුදු හාමුදුරන්ට හුඟක් සමාන වයසෙ හිටියේ. ඊට වඩා මොහු ටිකක් වයසයි. මොහු වහන ප්‍රශ්නය තමයි, ඔව් කියනවා බුදුරජාණන් වහන්සේට, ස්වාමීනි මේ කිඹුල්ලත් පුරවරයේ බොහොම සශ්‍රීකයි. මිනිස්සු බොහොම සතුටින් වාසය කරනවා. මිනිසුන්ගෙන් පිරිලා ඉතිරී ගිය ප්‍රදේශයක් කපිලවත්ත කියලා කියන්නේ. මිනිස්සු බොහොම සශ්‍රීකව සමෘද්ධිමත් සතුටින් වාසය කරනවා. මෙහෙම වාසය කරන අවස්ථාවේදී මම බුදුරජාණන් වහන්සේ හමු වෙනවා. ස්වාමීන් වහන්සේ ලැබ දකිනවා. බුදුරජාණන් වහන්සේ ඇසුරු කරනකොට, ස්වාමීන් වහන්සේලා ඇසුරු කරනකොට මගේ හිත හුඟක් පහදෙනවා, හිත ප්‍රසන්න වෙනවා. මම හිත හුඟක් කුසලයට බරව වාසය කරන්නේ. හැබැයි එහෙම ඉඳලා මම ගෙදර ගියාට පස්සේ, රජමැදුරට ගියාට පස්සේ මම ඇත් අස්රිය පාබලාදී මේ සිවුරඟ සෙනග ඇසුරු කරනකොට, ඒ වගේම සේවක කාර්යාලින් එක වැඩ කරනකොට ඇතැම් අවස්ථාවලදී මගේ හිතේ තියෙන මේ ප්‍රසන්න බව, සංසුන් බව, සතිමත් බව නැති වෙනවා. ඔහු කියනවා, මම මෙහෙම බුදුරජාණන් වහන්සේත් එක්ක ශ්‍රද්ධාවෙන් සතුටෙන් වාසය කළ නිවසට ගියාට පස්සේ නිවසේ හිමාලිගාවේ ඉන්න ඇත් සේනාවත් එක්ක කටයුතු කරද්දී, නොසංසුන් වෙච්ච ඇත් සේනාවත් එක්ක කටයුතු කරද්දී මගේ හිතේ තියෙන සංසුන් බව නැති වෙනවා. ඒ වගේම මාලිගාවේ ඉන්න නොසන්සුන් අස්ව සමූහය සමග වැඩ කරද්දී, අස්ව සේනාව සමග වැඩ කරද්දී මගේ හිතේ සංසුන් බව හිමි වෙනවා, සතිමත් බව නැති වෙනවා. මාලිගාවේ ඇසුරු කරන රත් සේනාව සමග කටයුතු කරද්දී, නැත්නම් ගැල් සේනාව සමග කටයුතු කරද්දී, සේවකයන් සමග කටයුතු කරද්දී ඔවුන්ගේ නොසන්සුන් භාවය නිසා මගේ මානසික සංසිඳියාව සතිමත් බවට අහිමි වෙනවා. මගේ හිත විවිෂිප්ත වෙනවා. අන්න ඒ වගේ සිත මුලා වෙලා ඉන්න අවස්ථාවකදී මම මිය ගියොතින්, මරණයට පත් වනොතින් මගේ පරලොව ගතිය කොයි වගේ දෙයක්ද කියලා ඇහුවා. දැන් මේ පින්නතුණ්ඩ සමහරට ඒ ප්‍රශ්න එනවා නේද? පන්සලේදී නම් හොඳට ඉන්නවා, ගෙදර ගියාම රැකී රක්ෂා කරනකොට මඟතොටේදී යම් යම් ගැටලු වෙනවා. එහෙම වුණාම කොහොමද අපේ සසර ජීවිතයට වෙන්නේ කියන හැඟීම ඔබටත් තියෙන පුළුවන් ප්‍රශ්නයක්. අනේ ප්‍රශ්නය අපට කිසියම් ප්‍රමාණයකට මේ සූත්‍රය තුළින් නිරාකරණය කරගන්න පුළුවන්. මෙතෙන්දී භාගතුන් වහන්සේ දේශනා කරනවා ඊටම වැදගත් කාරණයක්. ඒ තමයි උන්වහන්සේ මහානාම සාකයට කියනවා, මා මහානාම බහයි, මා මහානාම බහයි, මහානාම ඔබ බය වෙන්න එපා, ඔබ බය වෙන්න එපා. ඔබේ මරණයෙන් පස්සේ ජීවිතය ලාමක දෙයක් වෙන්නේ නැහැ. ඔබේ කලුරිය කෙලීම ලාමක දෙයක් වෙන්නේ නැහැ කියලා සඳහන් කළා. ඇයි ඒකට හේතුව? ඔබ සද්ධා පරිභාවිතං චිත්තං, සීල පරිභාවිතං චිත්තං, සුත පරිභාවිතං චිත්තං, ඡාග පරිභාවිතං චිත්තං, පඤ්ඤා පරිභාවිතං චිත්තං. ඔබ බොහෝ කාලයක් ශ්‍රද්ධා සහිත හිත දිනු කරපු කෙනෙක්. සිල්වන්ත බව දියුණු කරපු කෙනෙක් සෘතවන්ත භාවය පරිත්‍යාග සීලීත්වය ප්‍රඥාව දියුණු කරපු කෙනෙක් ඔබ බොහෝ කාලයක්. අනේ නිසා ඔබේ පරලෝගතිය ලාමක දෙයක් වෙන්නේ නැහැ. ඒක අභාග්‍ය සම්පන්න වෙන දෙයක් වෙන්නේ නැහැ කියලා සඳහන් කළා. බුදුරජාණන් වහන්සේ උපමාවක් දේශනා කරනවා. කිසියම් භාජනයක් තියෙනවා. ඒ භාජනෙට එක්ක තෙල් දාලා තියෙනවා නැත්නම් ගී තෙල් දාලා තියෙනවා. ගී තෙල් හෝ තෙල් දාලා තියෙන භාජනය ශක්තිමත් පුරුෂයෙක් ගැඹුරු ජලයක් යටතේ මේ කරන් ගිහිල්ලා ගැඹුරු ජලය යටදී මේ භාජනය කුඩු කරනවා. භාජනය කුඩු කරාම මොකද වෙන්නේ? ඒ ගී තෙල් ටිකට මොකද වෙන්නේ? ඔය ඒ තෙල් ටික වතුරේ උඩට එනවා. ඒ ගී තෙල් ටික ජලයේ උඩට ඇවිල්ලා පා වෙනවා. අන්නේ වගේ සතරමහා භූත රූප වලින් නිර්මාණය වෙච්ච මෞපියන්ගේ එකතුවෙන් ආහාර පාන වලින් පෝෂණය වෙච්ච මේ ශරීරය මරණයට පත් වුණාට පස්සේ මේ ශරීරය සතෙක් කන්න පුළුවන්. කපුටන්, ගිදුලිහිනියම්, සොනකියන්, සිවලුන් මේ වගේ සත්තු මේ ශරීරය අනුභව කරන්න පුළුවන්. ශරීරයට ඩැමේජ් එකක් හානියක් වෙන්න පුළුවන්. ඒ වුණත් ඔබ දිනු කරපු හිත උද්දංගමෝ ඉහෙලට යනවා, සුගතියකට යනවා කියලා සඳහන් කළා. මෙන්න මේක තමයි මහානාම සාකිට දේශනා කරපු කතාව. මරණයෙන් පස්සේ සත්තු කනවා කියන කාරණය මෙතෙන් සඳහන් කරන බුදුහාමුදුරුවෝ. මේකම තමයි අපේ ජන විවරය ඇතැමිට ඔබහල ඇති පරණ අපේ ආචිල සීලෙම කියනවා. මරුණට පස්සේ කළු බලලු කැහම මොකද, සුදු බලලු කැහම මොකද කියලානේ. එකෙන බොහෝ දිනෙක මරණයෙන් පස්සේ තමන්ගේ අවසන් කටයුතු ඉහිලින් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අපේ මරණය මේ වගේ ගෞරවණීය විදිහට කරන්න ඕන, මෙච්චර හාමුදුරු සංඛ්‍යාවක් එන්න ඕන, ගමට ටිකක් ඇහෙන්න එහෙම කරන්න ඕන, එහෙම කියලා අපේ සමහර අයගෙ තියෙන හැඟීමක් තියෙනවා. ධර්මයේ හුඟක් දන්නේ නැති අය. එතැමිට ධර්මයේ දන්න අය වුණත් කියන දේ තමයි අනේ මගේ අවසාන වෙලාවේ හාමුදුරු වැඩලා මට පිරිත් ටිකක් කියන්න කියලා සමහර අය ආරාධනා කරලාලුත් තියෙනවා. එතැමිට ඒ කියන පින තුන කලින් අපි මියන්න තුලන් සමහරලාට එතැමිට අහසේ ගුවන් යානයක යන වෙලාවකදී, නැවක යන වෙලාවකදී, මඟ තොටේදී මේ වගේ තැනකදී අපේ ජීවිතේ නිමාටපත් වෙන්න පුළුවන්. ඉතින් අන්න එහෙම වුණත් අපේ ජීවිත අසරණ නොවන විදියට, දුගති ගාමි නොවන විදියට කටයුතු කළ යුතු ආකාරය තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළන්නේ. මේ දේ නිසා පැහැදිලි කාරණයක් දේශනා කරනවා. මේ මහානාම සාක්‍ය ගැන බුදුහාඳුරන් නිසකව මේ කාරණය දේශනා කරනවා. ඇයි ඒකට හේතුව? ආසියානුසේ ඥානය සහ ආසවක්ඛේ ඥානය කියලා දෙකක් තියෙනවා. ආසවක්ඛේ ඥානය කියලා කියන්නේ ආශ්‍රයන් ඡය කිරීමේ ඥානය. නැත්තම් රහත් භාවය ලබා ගැනීමේදී රාගක්ඛේ, දෝසක්ඛේ, මෝහක්ඛේ සම්පූර්ණ සිදවන අවස්ථාව. නැත්තම් දස සංයෝජන සම්පූර්ණ නිරුද්ධන අවස්ථාව. සම්මා සම්බුදුරජාණන් වහන්සේට ආසවක්ඛේ ඥානය තියෙනවා. හැබැයි උන්වහන්සේ ඥානය ලබා ගන්නේ තමන්ගේම ඥානයෙන්. අනිත් ශ්‍රාවකයන්ට කියන්නේ ශ්‍රුත බුද්ධ කියලා. ශ්‍රාවකයන් විදිහට අනිත් අය අහලා දැනගෙන තමයි මේ ධර්මය අවබෝධය තුළින් ආසවක්ඛේ ඥානය ලබන්නේ. ආසවක්ඛේ ඥානය කියන්නේ ආශ්‍රයන් ඡය කිරීමේ ඥානය. ආසියානුසය ඥානය කියන්නේ ආශය සහ අනුසය පිළිබඳව යම්කිසි කෙනෙක් දිහා දැක්කාම ඔහුට කොච්චර ආශ්‍රව තියෙනවද, ඒ ආශ්‍රවයන්ගෙන් යට ඉතාම සියුම් අනුසය ධර්ම කොච්චර තියෙනවද, කාමානුසය, දිට්ඨියානුසය, අවිජ්ජානුසය ආදී මෙන්න මේ ඉතාම සියුම් විදියට කෙලෙස් කොයි ප්‍රමාණයෙන් මේ පුද්ගලයාට තියෙද කියලා දකින්න පුළුවන් විශේෂ නුවණක්. ඒ ආසියානුසය ඥානය කියලා කියන්නේ ෂඩ අසාධාරණ ඥාන වලින් එකක්. ඒක සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුට පමණක් තියෙන ඥානයක්. ඒ ඥානය සරුවත් මහීමන වහන්සේටවත් තිබෙන්නේ නැහැ. අග්‍රශ්‍රාවකයන්ට, මහා ශ්‍රාවකයන්ටවත් නොතිබෙච්ච සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුට පමණක් සීමා වෙච්ච ඥානයක් තමයි ආසයන්සේ ඥානය. ආශ්‍රවයන් කොයිතරම් ප්‍රමාණයට මේ පුද්ගලික තියෙද කියලා කෙනෙක් දැක්කම බුදුහාඳුරන්ට අවධානය යොමු කරොත් හිතා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ හොඳ පැත්ත ඉන්ද්‍රිය පරෝපරියති ඥානය කියලා එකක් තියෙනවා. ඒකෙන් සඳහන් වන්නේ ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්ම කොච්චර මේ තැනට දියුණු කළ තියෙද කියලා. එතකොට ආසයන්සේ ඥානයෙන් ප්‍රකට වන්නේ යාගේ කෙලෙස් කොච්චර තියෙද, යාගේ දුර්වලතා කොච්චර තියෙද. ඉන්ද්‍රිය පරෝපරියති ඥානයෙන් කියන්නේ එයාගේ දක්ෂතා, කුසලතා, ස්කිල්ස් කොච්චර තියෙද කියලා. ශ්‍රද්ධා ඉන්ද්‍රිය, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම ශාස්ත්‍රයේ දිනා කොච්චර දිනු කළා තියෙනවද කියලා බලන එක තමයි ඉන්ද්‍රිය පරෝපරියති ඥානය කියලා කියන්නේ. මේ ඥාන දෙකම බුදුරජාණන් වහන්සේට පමණක් සුවිශේෂී වෙච්ච ෂඩ සාධාරණ ඥානවල වලටයි ඥානියම්. විශේෂ ඥාන හයක් තිබුණා. ෂඩ ඥාන හය අසාධාරණ කියන්නේ අනිත් ශ්‍රාවකයන්ට සමාන නැහැ කියන එක. අනිත් ශ්‍රාවකයන්ට සමාන නොවන බුදුරජාණන් වහන්සේට පමණක් සීමා වෙච්ච ඥානයන් තමයි මේ සඳහන් කළේ. එතකොට බුදුරජාණන් වහන්සේට දෙමිට මේ ආසියානුසේ ඥානය සහ ඉන්ද්‍රිය පරෝපාරියති ඥානය උපයෝගී කරගෙන උන්වහන්සේ දැක්කා මහානම් සාක්‍ය කියලා කියන්නේ කිසිදු අවස්ථාවක දුගතිගාමී වෙන කෙනෙක් නෙවෙයි කියලා. යම් කෙනෙක් සෝවාන් වුණා නම් ඒ සෝවාන් වෙච්ච කෙනාට විගත කතංකතිය කියලා කාරණයක් තියෙනවා. සැක සංකා නැහැ. පරලෝක ගතිය කොහොමද කියන එක ගැන උහුට සැකයක් නැහැ. නමුත් සෝවාන් නොවෙච්ච කෙනෙකුට තමයි බොහෝ විට මේ සැකය එන්නේ. අනිත් කෙනෙකු ගහන්නේ සෝවාන් වෙච්ච කෙනෙක් විදිහට අහබෝ අවස්ථාව ඊටම දුර්ලභයි පරලෝක ගතිය ගැන. මොකද ඔහුට තමන් ලබාගත්තු ඥානය ගැන සෝවාන් මාර්ග ඥානය ගැන පැහැදිලි අවබෝධයක් තියෙනවා. දුර්ගරපු සක්කායදිටි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්ම ගැන ඔහුට පැහැදිලි අවබෝධයක් තියෙනවා. ඒ නිසා ඔහු නැවත ප්‍රශ්න අහන්නට අවශ්‍යතාවයක් නැහැ. උදාන අනිවාර්යෙන් සුගතියට යනවා කියලා. එතකොට මෙතෙන්ද කියන කාරණයක් තමයි මෙන්න මේ කාරණා පහ ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතවන්ත භාවය, ත්‍යාගවන්ත භාවය සහ ප්‍රඥාව කියන මේ කරුණු. එමෙහෙම කියනකොට ඔබටත් හිතේ ඔබේ ළඟත් මේ කාරණා තියෙනවා. එහෙනම් මාත් අනිවාර්යයෙන් සුගතිගාමී වෙයි කියලා Tamanට හිතෙන්න පුළුවන් සමහරලාට. එහෙම වෙන්න පුළුවන් ඔබ. එහෙම නැහැ කියලා අපි කියන්නේ. නමුත් වෙනතුනේ එක කොයිතරම් මට්ටමට අපි ළඟ තියෙද කියන එක ගැන අපි නැවත වතාවක් විමසලා බලන්න ඕන. මං හිතන්නේ මේ ධර්ම දේශනාවෙන් අපට අප ගැනම විමසලා බලන්න පුළුවන් කොයි මට්ටමට මේ කරුණු අපේ ළඟ තියෙනවද කියලා. ඉතාම සරල කාරණයක් ඉදිරියට කිව්වොත් දවසට ඔබට වැඩි වාර ගාණක් මෙන්න මේ කාරණා පහෙන් එකක් හෝ කිහිපයක් හිතෙනවා නම් අන්න ඔබ මේ ස්ටෑන්ඩඩ් එකට ඇවිල්ලා තියෙනවා. ඔබ දවසට පැය 24න් අවදියෙන් ඉන්න පැය ගන්න බැලුවතින් ඒ අවදියෙන් ඉන්න පැය ගන්න අතුරින් මේ කරුණු පහේ පිළිතල ඔබ කොච්චරනම් කටයුතු කරනවාද වෙනත් විදිහකින් කියනවනම් ඔබ ආරස්ඨික මාර්ගයේ අංග ගැන අවධානයෙන් කොච්චර දවසට වැඩ කරනවාද කියන කාරණේ මත අපිටම අපගෙන යම්කිසි විදිහෙහි නිසක බවක් ඇති කරගන්න පුළුවන්. ඇයි ඒකට හේතුව මේ කරුණු පහෙන් යම් කෙනෙක් දිනු වුණොත් ඒ තැනැත්තා මේව ධනයන් විදිහට සලකනවා. සත්තාරේ ධනිය තුලත් මේ කරුණු හත දැක්වෙනවා. සද්ධා ධනං, සීල ධනං, හිරියොත්ථාපියං ධනං, සුත ධනං, චාගෝචය, පඤ්ඤාමය, සත්තමන් ධනං කියලා. මේ කරුණා පහට හිරියොත්ථාප කියලා කරුණ දෙකක් එකතු වුනහම හතක් විදිහට සත්තාරේ ධන විදිහට දක්වනවා. එතකොට මෙන්න මේ කරුණු ධනයක් හැටියට තියෙනකොට මොකද වෙන්නේ? තමන්ට දවසට වැඩිපුර වාර ගාණයක් මේ ධනය ගැන මතක් වෙනවා. දැන් බලන්න ඔබට ලොකු ධනයක් තියෙනවා නම් ගෙදර ලොකු මැණික් ප්‍රමාණයක් ගෙදර තියෙනවා නම් ලොකු මුදලක් ඔබ ඉතුරු කරලා තියෙනවා නම් බොහෝ විට දවසට වැඩිපුර වාරයක් ඕකනේ මතක් වෙන්නේ. එහෙම නැත්නම් ඔබට ධනය කියන්නේ සතුට ලැබෙන දෙයක්. මිලමුදල් වෙන්න ඕනේ. ඔබේ දරුව ගැන නම් ඔබට හිතනකොට වැඩිපුර සතුට වෙන්නේ. ඔබේ රූප සම්පත්තිය ගැන නම් ඔබට වැඩිපුර සතුට වෙන්නේ. ඔබ ලබාගත් උපාධිය, ඔබ මාසිකව ලබන වැටුප, ඔබේ වාහනය, ඔබේ ජංගම දුරකථනය, ඔබ ළඟේම ඇසුරු කරන මිතුරු මිතුරියන් මෙන්න මේ වගේ දේවල් තමයි ඔබට වැඩිපුරම ජීවිතයේ සතුට ගෙන දෙන්නේ. ඇත්තට මේකනේ කාරණේ. ඒක මුදලින් වටිනාකම නැති වුණත් ඔබට වටිනවා ඒක. ඇතැමිට ඔබේ තියෙන ධනයට වඩා රන්නාභරණ වටවට වඩා ඔබේ දරුව වටිනවා ඔබට. එතකොට ඔබ දවසට වැඩිපුර වාර ගන්න දරුව ගැන තමයි හිතන්නේ. විශේෂයෙන් දරුව කුඩා කාලේ දරුව ගැන තමයි අම්මා හුඟක් හිතන්නේ. ඒ කාලේ දරුව තමයි තමන්ගේ ලොකුම සම්පත. හැබැයි දරුව ටිකෙන් ටික ලොකු වෙනකොට අධ්‍යාපනය ලැබනකොට විවාහ වෙනකොට ඒ බැඳීම අඩු වෙනවා. එතකොට ඒක අර තව දොරටත් අර වගේම හිතන්නේ නැහැ දවසට. නමුත් බලන්න ඔබට දැනට දවසට වැඩිපුර වාර ගන්නක් මොනවද හිතෙන්නේ කියලා. ඇතැමිට ඔබට කරදර කරපු කෙනෙක් ගැන මතක් වෙනවා ඇති. ඔබට අහිමි වෙච්ච දෙයක් ගැන මතක් වෙනවා ඇති. ඔබට කරගන්න බැරි වෙච්ච දෙයක් ගැන හිතනවා ඇති. ඔබ කරපු පින්කමක් ගැන මතක් වෙනවා ඇති. ඔබේ අසනීප වෙච්ච දරුවෙක් ගැන ඔබට වැඩිපුර මතක් වෙනවා ඇති. මෙන්න මේක තමයි තමන්ට තමන් ගැන බලන්න පුළුවන් ලක්ෂණය. ධර්මාවබෝධයට එනකොට මේ කරුණ ධනියම් බවට පත් වෙනකොට දැනට ඔබ යම් කිසි දෙයකට ප්‍රමුඛත්වයක් දීලා තියෙනවා නම් ඒක හොඳට මතක තියාගන්න. දැනට ඔබ යමකට ජීවිතයේහි සැලකිල්ලක් දක්වනවා නම් අපි කියමු දැනට 60%ක සැලකිල්ලක් දක්වනවා කියලා. ඒ 60%ක සැලකිල්ල අඩු කරන්නේ නැහැ. දැන් ඔබට දරුවෙක් ඉනෝ නම් අසනීප ඔබ දරුව ගැන හුඟක් බලනවනේ. දරුව ගැන 60%ක් 70%ක් විතර බලනවා කියමු අපි. දැන් මේ ධර්ම කරුණ ඔබේ ජීවිතයට ආවා කියලා දරුව ගැන නොබලින්නේ ඔබ ඒ 60%, 70% එහෙම බලනවා. හැබැයි ඔබේ ලක්ෂණය තමයි ඒ 60%ක 70%ක කැපවීමක් ඔබ කරනවා නම් ඊට වඩා ඉහළ තැනකට මේ ධර්ම අවබෝධයෙන් ලබාගත්තු ධර්ම කරුණ ඔබ ඉහළ තැනකට ඔසවා දමනවා. ඇයි එකට හේතුව ඔබට වැඩිපුර සතුට ලැබෙන්නේ මෙන්න මේ කරුණ ගැන හිතනකොට. මොනවද? ශ්‍රද්ධාව ගැන හිතනකොට. කොහොමද ශ්‍රද්ධාව තියෙනවද කියලා බලන්නේ දවසට වැඩිපුර වාරයක් තමන්ට බුදුහාඳුරගේ බුදුගුණ, උන්වහන්සේගේ ගුණාංග කැපවීම ආදිය මතක් වෙනට ඕන. උන්වහන්සේගේ ධර්මයේ ස්වභාවය, ස්වාකහත, සංදිත්තික ආදී ගුණ මතක් වෙනට ඕන. උන්වහන්සේ සරණ ගිහිපු ශ්‍රාවක සංඝරත්නය, සරියුත් මුගලන් ස්වාමීන් වහන්සේලා, මගඵලලාභී උතුමන්, මෙන්න මේ තමන්ට දවසට වැඩිපුර වාර ගණක් මතක් වෙනට ඕන. ඒ වගේම සීලය, තමන් රකින සීලය ගැන. මම මේ විදිහට පංච සීල රකින්නවා, පොහොට අට සීල රකින්නවා, දස සීල රකින්නවා. මෙන්න මේ ගැන හිතනකොට තමන්ටම තමන් ගැන ලොකු සතුටක් ඇති වෙනවා. මේකට කියන්නේ ධම්මවිජය සම්බොජ්ජංගය කියලා. ඒ වගේම සංඝරත්නය ගැන, අපි සරණ ගියපු සංඝරත්නය ගැන අපිට ලොකු ගෞරවයක් විශ්වාසයක් ඇති වෙනවා. ඒ වගේම සීලය ගැන, තමන් රකින සීලය ගැන, ඒ වගේම ශ්‍රුතවන්ත භාවය ගැන, තමන්ගේ දැනට තියෙන ධර්මඥානය ගැන තමට මතක් වෙනවා. අසා දැනගත් ධර්ම කාරණා. සුගතිගාමි වෙන මොකද කරන්න ඕන? නිර්වාණ අවබෝධය ගැන මොකද කරන්නට ඕනේ? ඒ ගුණ දහමලුනුත් ඉහළම ස්කිල්ස් මොනවද? මෙන්න මේ කරුණ තමයි මනසෙන් තමන් නිතරම සිහින මවමා වෙන්නේ. දැන් ඔබට දරුවෙක් ඉන්නවා නම් ඒ දරුවා ඉගෙන ගන්න කාලේ අනේ දරුවෝ මේ වගේ භාග පාස්සේ අහවල විශ්වවිද්‍යාලයට යයි, ඉදිරියේ මේ වගේ රැකියාවක් ගනී, මේ වගේ වාහනයක් ගනී කිය ඔබ හිත හිතනේ ඉන්නේ. දරුවෙක් ලැබුණාට පස්සේ ඇතැම්මිට යවන ස්කෝලේ ගැන ඔබ හිත හිත, ඇතැම්මිට පදිංචි ස්ථානත් මාරු කළනේ, කොච්චර ඔබ කැපවීමක් කරනවදනේ දරුවෝ වෙනුවෙන්. අන්න ඒ වගේ තමයි අපි මේ දහම තුළට එනකොට අර සුතවන්ත භාවය ගැන තමා අසා දැනගත් ධර්ම කාරණා වලින් ඉහළම ධර්ම කරුණු තමයි තමට මතක් වෙන්නේ. ඒ අතර කෙනෙක්ගේ චරිත කතාවක් වෙන්න පුළුවන්. සරියුත් හාමුදුරන්ගේ චරිත කතාව, මහා කාශ්‍යප හාමුදුරන්ගේ චරිත කතාව, ආනන්ද හාමුදුරන්ගේ චරිත කතාව, මේ වගේ චරිත කතාවක් මතක් වෙන්න පුළුවන්. හැබැයි පින්තුනේ චරිත කතාවම නෙවෙයි ජීවිතේක වටිනාකම කියලා කියන්නේ. ඒ චරිත කතාව නිර්මාණය වෙච්ච පසුවෙන් එච්ච ඒ ආධ්‍යාත්මික ගුණ සමුදායට තමයි අපේ හිත යන්නට ඕන. ඒක තමයි ප්‍රඥාවන්ත කෙනෙකුගේ ලක්ෂණය. සාමාන්‍ය කතා විස්තර කිරීම පොඩි ළමයට කරන දෙයක්. යම්කිසි කෙනෙක්ගේ කතාවක් අහලා සතුට වෙනවා, ශ්‍රද්ධාවට පත් වෙනවා කියන එක එක මොහොතෙන් වෙනස් වෙන පුළුවන්. ඊට වඩා හොඳ සුවිශේෂ ගුණ තියෙන කෙනෙක්ගේ කතාවක් කියවම නරක යටපත් වෙනවා. ඒ නිසා චරිත කතාවක් අහලා පැහැදුනා කියලා කෙනෙක්ගේ පැහැදීම නිවැරදි පැහැදීමක් කියලා බුද්ධිමත් කෙනෙක් පිළිගන්නේ නැහැ. ඒ චරිත කතාව තුලින් ඔහු පුහුණු කරපු ගුණධර්ම ගැන හිතලා ගුණධර්ම ගැන අවබෝධයකින් පැහැදීමකට පත් වුණට කමන්නේ. එතකොට ආරි ශ්‍රාවකයන් සජීවි වෙන්නේ, ආරි ශ්‍රාවකයන් මේ සමාජය තුළ ඉස්මතු වෙන්නේ ඔහුම රකින ගුණධර්ම ඔස්සේ. ඒ ගුණධර්ම තමයි සත්‍යස් බෝධිපාරිසික ධර්ම කියලා කියන්නේ. සුතමේ ඥානය කියලා කියන්නේ සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රධාන වීරිය, සතර ඍද්ධිපාද, පංචේන්ද්‍රිය, පංචබල, සත්බොජ්ජංග, අරසිංහ මාර්ගයේ කොහොම ගිහිල්ලා මෙන්න මේ කරුණු ගැන ඇතිවන නිර්වල අවබෝධය පටිසම්පාදයේ චතුරාර්ය සත්‍ය ස්කන්ධ පංචකය මෙන්න මේ ටික කම්පයා කර කර මෙන්න මේක බලන එක තමයි අගේ සුතම ඥානෙහි අග්‍රතම ප්‍රතිඵල වෙන්නේ. අන්න එයින් ඇතිවන ප්‍රතිඵලයෙන් තමයි තමන්ගේ චරිතය ලොකු පරිවර්තනයක් වෙන්නේ. හුදෙක් චරිත කතාවක් කියෝ කියලා විතරක් මේ පරිවර්තනයේ දීර්ඝ කාලිනව රැඳෙන්නේ නැහැ. දීර්ඝ කාලිනව තමන්ගේ අභ්‍යන්තර චරිතයේහි පරිවර්තනයක් වෙනසක් සිද්ධ වෙන්නේ මේ ආධ්‍යාත්මික ගුණ දහම් තේරුම් අරගෙන ඒව තමන්ගේ ජීවිතය තුළින් සජීවී කිරීමේ ප්‍රතිඵලයක් විදියට. අනේතේ ශ්‍රුතමේ ඥානය තමන්ට බිහිම වැඩගත් වෙනවා. මේ ශ්‍රුතමේ ඥානය තමන්ට තියෙද කියන එක ගැන තමන්ටම බලාගන්න පුළුවන්. දවසට තමන් වැඩිපුර ප්‍රැක්ටිස් කරන්න කැමති මොනවද කියන එකෙන් මේ ශ්‍රුතමේ ඥානය තමන් කොච්චර ඉනවද කියලා තමන්ටම බලාගන්න පුළුවන්. වෙනත් විදිහකින් කියනවා නම් අපි නිතර කියන උදාහරණයක් කිසියම් වෛද්‍යවරයෙක් ඔබට කිව්වොත් ඔබට තව ජීවත් වෙන්න තියෙන පැය 24 කියලා. දැන් අද 1:35 විතර වෙලා. ඔබ හෙට දවල් 1:35 වෙනකොට මිය යනවා කියලා කිව්වොත් හෙට හවස 1:35 වෙනකොට අපි මන කියන මාතෘකාවට මෝචරේ කියන්නත් පුළුවන්. එතකොට මේ පැය 24 තුල ඔබට ජීවත් වෙන්න තියෙන මේ කාලය විතරයි කියලා කිව්වොත් ඔබ මොකද මේ කාලය තුර ප්‍රැක්ටිස් කරන්නේ? ඔබ පුහුණු කරන්නේ මොකද්ද මේ කාලේදී? ඔව් මේකෙන් තමයි තමන්ගේ ප්‍රඥාව ගැන තමන්ට බලාගන්න පුළුවන්. ඇහෙන්න කියන්න එපා, තමන්ම හිතාගන්න. එතකොට තමන්ට තමන් ගැන හිතාගන්න පුළුවන්. එතකොට විවිධ දේවල් අපිට කරන්න පුළුවන්. අපි දීපු දානය ගැන හිතන්න පුළුවන්, සිල්වන්ත භාවය ගැන හිතන්න පුළුවන්, සමත භාවනා ගැන හිතන්න පුළුවන්, නැත්නම් විදර්ශනා භාවනා ගැන, යැත්‍රි තිස්කන්ධ පංචකයේ සමුදේය බලන එක. මෙන්න මේක තමයි අවසාන වශයෙන් කරන්න තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා සත්‍යාවිය ඕ මට්ටෝ ඩයිහමානෝ මත්තකේ සක්කාය දිට්ටි පහනාය සතෝ බික්කු පරිබඩේ කියලා. සැතින් පහර ලද්ද ගොමෙන්, හිසගිනි ගත්ත ගොමෙන් සක්කාය දිට්ටි දුරු කරගන්න කටයුතු කරමු කියලා. හුදෙක් සමත වාහනක් වැඩවල විතරක් සක්කාය දිට්ටි දුරු වෙන්නේ නැහැ. හිස ගිනිගත්තු කෙනෙක් නැත්නම් ආයුධයකින් යනපු වෙලාවක ඒ අනතුර වළක්වන්නට කලින් ඊට වඩා උනන්දුවෙන් වැඩ කරන්නට ඕන සක්කාය දිට්ඨිය දුරු කර ගැනීම සඳහා කියලා දේශනා කළා. එහෙනම් පැවිසියන්ට කතාවක් මේ පිනතුනි විනාඩි 10ක් වෙනවත් අපි ජීවිත ගැන විශ්වාසය තියන්න බෑ. අන්න එවැනි ජීවිත අනතුරක් පැමිණෙච්ච අවස්ථාවකදී උනත් අපේ ජීවිත අනතුරට වඩා සැලකිලිමත් යුත්තේ සක්කාය දිට්ඨිය දුරු කර ගැනීම සඳහා කටයුතු කිරීම. ඒ සඳහා වැඩි උතු මාර්ගෙ විදියට දේශනා කළේ රූප වේදනා අදිස්කන්ධ පංචකයේහි සමුදය වැය ආස්වාද ආදීනව නිස්සරණ බලන කියලා. මෙන්න මේකෙන් තමයි වේගයෙන්ම තමන්ගේ කෙලෙස් දුරු වෙන්නේ, වේගයෙන්ම අවිද්‍යාව මෝහය දුරු වෙන්නේ. ඒ අවිද්‍යාව සහ මෝහය දුරු වෙච්ච පමණටයි ලෝභ දේශ දෙක දුරු වෙන්නේ. මෙන්න මේ විදිහට සුතිමේ ඥානය තමන් කොයි ස්තරයකද මේ මොහොතේ ඉන්නේ කියන එක ගැන තමන්ටම තමන් ගැන බලාගන්න පුළුවන්. සද්ධා දනං සීල දනං. එතකොට සද්ධාව සීලය ඊළඟට සුතමය ශ්‍රුතවන්ත භාවය. ඊට පස්සේ ඡාගවන්ත භාවය දන් දීම. දන් දීමත් තමන්ට තමන්ගේ සුගතිය තීරණය කරන සාධකයක් වෙනවා. හැබැයි ඒක ප්‍රධානතම සහ එකම සාධක වෙන්නේ නැහැ. උපත තීරණය කරන ප්‍රධාන වශයෙන් සීලයත් ප්‍රඥාවත් තමයි හේතු වෙන්නේ. සමාධියත් ඒකට හේතු වෙනවා. එතන අන්නේ දානේ නොඑක ආකාරයෙන් අපිට දෙන්න පුළුවන්. අන්න දෝ බල දෝ හෝති, වන්න දෝ හෝති වත්ත දෝ, යාන දෝ සුඛ දෝ හෝති, දීප දෝ හෝති චක්ක දෝ, සෝජ සම්බන්ධ දෝ හෝති යෝ දදාති උපස්සයන්, අමතන් දදෝ සෝ හෝති යෝ ධම්ම මනුසාසති කියලා සඳහන් කරනවා. මේ විවිධ දේවල් දන් දෙන ආකාරය මේ ගාථාවෙන් කියන්නේ. ආහාර පාන දන් දීම, වස්ත්‍ර දන් දීම, ගමන් පහසුව සැලසීම, ආලෝක පූජාව, නිවෙස් පූජාව හා ධර්ම දානය කියන මේ සියලුම දානයන් මේ එක ගාථාව තුළ ඇතුළත් වෙනවා. මේ ගාථාව වෙන්නේ සංයුතනිකායේහි දේවතා සංයුත්තේහි කින් දද සූත්‍රයෙන්. කින්දද සූත්‍රය. අන්නදෝ බලදෝ හෝති, ආහාර දෙනවා නම් කෙනෙක් බලය දුන්නා වෙනවා. වන්නදෝ හෝති වත්තදෝ, කිසියම් කෙනෙක් වස්ත්‍ර ඇඳුම් පැළඳුම් දන් දෙනවා නම් ශරීර වර්ණය දන් දුනා වගේ. යානදෝ සුගදෝ හෝති, යාන වාහන පරිත්‍යාග කරනවා නම් ගමන් පහසුව සලසනවා නම් පාවහන් පූජා කරනවා නම් ඒක සැපය දන් දුන්නා වගේ. දීපදෝ හෝති චක්කුදෝ, ආලෝක පූජා සිදු කරනවා නම් ආලෝකය ලබා ගන්න පුළුවන් විදිහට ලෝකෙට කටයුතු කරනවා නම් ඒ තැනැත්තා ඇස් දෙකක් දන් දුන්නා වගේ. යම්කිසි කෙනෙක් නිවසක් පූජා කරනවා නම් සෝජ සම්බදදෝ හෝති යෝදදතු පස්සයන්, නිවසක් කුටියක් අසපුවක් දන් දීම ඒ තැනැත්තා සියලුම දේවල් දන් දුන්නා වෙනවා. අමතන් දදෝජ සෝ හෝති යෝ ධම්ම මනුසාස්ති, යම්කිසි කෙනෙක් ධර්ම දානය දෙනවා නම් සබ්බ දානං ධම්ම දානං ජිනාති කියපු විදියට සියලු දානයන් අතුරින් ධර්ම දානය උතුම් දානෙ විදියට සැලකනවා. එතකොට මේ දානය අනුපිළිවෙල තමයි සඳහන් කරන්නේ. එතකොට මේ දානය කොයිතරම් දුරට ප්‍රබල වෙනවාද කියන තීරණය වන්නේ කොයිතරම් ශක්තිමත් වෙනවාද කියන එකට පිළිබඳව වේලාම සූත්‍රයේ කරුණු සඳහන් වෙනවා. සක්කච්ඡන් දානන්දේති, සකසාදන්දේම, සහත්තාදානන්දේති, දෑතින් දන්දේම, චිත්තිකත්වාදානන්දේති, ගෞරවෙන් දන්දේම, අනපවිද්දන් දානන්දේති, නිරතුරුව දන්දේම, ආගමන දිට්ඨිකෝ දානන්දේති, කම්පල දහගෙන දානෙදීම. මෙන්න මේ ආකාරයෙන් තමයි දන් දෙන්නට ඕන. ඒ වගේම දානයක් දෙනකොට දානෙ දීලා තමන් ඉස්මතු වෙන අදහසින් දන් දෙන්න හොඳ නැහැ. දානයක් දෙනකොට තමන්ගේ තෘෂ්ණා දෘෂ්ටිමාන අඩු කර ගැනීම අපේක්ෂාවෙන් දන් දෙන්නට ඕන. එහෙම වුණොත් තමයි දානයේ සැබෑ ආනිසංසය ලැබෙන්නේ. ඒ දානයේ සැබෑ ආනිසංසය මොකද්ද? දානයේ අග්‍රතම ප්‍රතිඵලය මොකද්ද? තමන් නිවැරදි ලෙසම අවංකව ධාර්මිකව සද්භාවයෙන් දානයක් දුන්නාද කියන එක ගැන තමන්ට බලාගන්න පුළුවන් ධර්මානුකූල විග්‍රහය මොකද්ද? ප්‍රතිඵලය මොකද්ද? ඒ තමයි තමන්ට කල්යාණ මිත්‍රයන් මුණ ගැහෙන්නට ඕන. කල්යාණ මිත්‍රයන් ඔස්සේ සද්ධර්මය ලැබීම. මේක තමයි සැබෑ ලෙසම දන් දීමෙන් ලැබෙන සාන්දෘෂ්ටික ප්‍රතිඵලය. එහෙනම් මේ පිනතුන් බොහෝ දෙනෙක් ඔබ හැම දෙනාම පාහේ ඒ දානය කියන එක බොහොම ඉහලින් සම්පූර්ණ කරන අය. ඒ නිසායි ඔබට මේ සද්ධර්මයෙන් නිසිලස ලැබෙන්නේ. හැබැයි ඒක ලැබෙනකොට ඔබ දක්ෂ වෙන්නට ඕන. එතෙන්දී ඔබට ඔබ දක්ෂ නොවුනොතින් ඔබට ඒ නියම දහම ගිලිලා යනවා. මෙතෙන්දී නිපක කියලා ගුණයක් තියෙනවා. සුවච කියලා ගුණයක් තියෙනවා. මේ නිපක සහ සුවච කියන කාරණා දෙක අතිශයින්ම වැදගත් වෙනවා. නිපක කියන්නේ ඉතාම තියුණු බුද්ධියකින් ගහන්නට ඕන. ඒ වගේම සුවච තමයි දහමහනට අවංක උත්සාහයක් තියෙන්නට ඕන. අවංක උත්සාහයක් කියන්නේ ධර්ම ශ්‍රවණයේදී තමන්ගේ ළඟ දැනට තියෙන ගුණධහමල දියුණුවක් ඇති කරගන්න ඕන කියන අවංක උත්සාහයක් තියෙන්නට ඕන. අන්නේ අපේක්ෂාවෙම බණහන්නට ඕන. මෙන්න මේ ලක්ෂණ දෙක නැතුනොත් ධර්මය ඇහුනට තමන්ගේ ජීවිතේට සැබෑ ලෙස අවශෝෂණය වෙන්නේ, ඇබ්සෝබ් වෙන්නේ. එනිසා තමයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කිරීමේදී දේශනා කරන්නේ හේතු විඤ්ඤෝ පුරිසෝ අසටෝ අමායාවි නවංක ජාතෝ කියලා කරණයක්. එන්න නුවණැති මිනිසුනි, අවංක මිනිසුනි, එන්න ඇවිල්ලා මේ ධර්මයේ ප්‍රතිඵල ගන්න කියලා. වෙන වෙනම දිපෙනුතුනි ලෝකයේ තියෙන අනිත් සියලුම දේවල්ට වඩා ධර්ම වෙනස්. ධර්මේ නාමයෙන් නොයෙක් දේවල් සඳහන් කරන්න පුළුවන් කෙනෙක්. හැබැයි ඒ ධර්මය තුළ ඍජුවම අපට අපේ අවිද්‍යාව දුරුවනීදී දර්ශනය, ඊට මගහසර විවර කිරීමක් ඒ දහම තුළින් තියෙනට ඕන. එහෙමනොත් තමයි සැබෑ ලෙස මේ දහම තමන්ගේ ජීවිතය ලස්සන වෙන්නට, තමන්ගේ ලයිෆ් එක ෂාප් වෙන්නට හේතු වෙන්නේ. තමන් ඩීසන් කෙනෙක් වෙන්නේ, ස්මාර්ට් කෙනෙක් වෙන්නේ, බොහොම ලස්සන කෙනෙක් වඩ පත් වෙන මේ ධර්මය තුළින් පිනතුනි. ඒක කියන්නේ බොහොම ආඩම්බරයෙන් කෙලින්ම ඇවිදිනවා. එහෙම කියලා කන්නේ මේ කියන්නේ. තමගේ ළඟ සක්කෝ උයෝජ සූජෝච ඒ ගතිගුණ තමගේ ළඟ තියෙනට ඕන මෘදු ගතිය. ඒ ආදි ගතිගුණත් එක්ක මේ පුද්ගලයා ඉන්නේ. නමුත් ඔහු මනසින් වා ශක්තිමත් කෙනෙක්. ඔහුගේ හිත හරියට බොහොම ඉන්ද්‍රකීලයක් වගේ ඔහු ඍජුවේ මේ ගමනම යනවා. හරියට කුඹරක හිටවපු ඉන්නක් වගේ නෙවෙයි. කුඹරක හිටවපු ඉන්න ඕනෝන පැතිවලට ඌලඟට වැනෙන්න පුළුවන් ගැලවෙන්න පුළුවන්. නමුත් මේ ධර්මය තුළින් අපට සුවිශේෂී හැකියාවක් කුසලතා ටිකක් ඇති වෙනවා. අන්න එක ලැබෙන නම් මේ ත්‍යාගවන්ත භාවයේ ලොකු උපකාරයක් තමයි සලසනවා. මේ දන් දීම තුළින් තමයි එකහතකින් තමන්ට සත්පුරු ශාස්ත්‍රය ලැබිලා ඒ ඔස්සේ සද්ධර්ම ප්‍රතිලාභය ලැබෙන්නේ. අනිත් අතින් ඒ ලැබෙන ධර්මයේ පරිහරණය කරන්නට පුරුදු කරන්නට සුදුසු වටාපිටාවක් ඒ ධර්ම පරිහරණය කරන්න පුරුදු කරන්න පුළුවන් විවේකයක් ලැබෙන්නේ මෙන්න මේ තමා සත්භාවයෙන් දන් දීමේ ආනිසංස විදියට. දැන් ඔබ දන්නවා මේ කාලේ ධර්මඥාන තියෙන කෙනෙක් වුණත් ඇතැම් රටක නොයෙක් විදිය දුෂ්කරතා තියෙනවා නම් ආහාර පාන අඩුවේ නම් ගමන් බිමන් දුෂ්කර නම් ඉන්දර නැත්නම් බලශක්ති නැත්නම් කොච්චර නම් හිත අවිරිසුදු වෙනවද? කොච්චර නම් මානසික පීඩාවට පත් වෙනවද? ඇතැමිට තමන් නිසානේ, තමන්ගේ දරුවෝ නිසා, ඥාතීන් නිසා, අසල්වැසියන් නිසා ඒ ගැන හිතන කොයිතරම් නම් පිරිස දුක් වෙනවද? එතකොට මේ දහම හැසිරෙන තරම් කාලයක් විවේකයක් යට ලැබෙන්නේ නැහැ. නමුත් ඔබ මේ පරිසරවලින් වෙන් කළා මේ වගේ තම සුවදායී තැනකට ඔබ රැගෙන ආවේ ඔබ මේ ජීවිතය විතරක් නෙවෙයි සසර ජීවිතයේදී මේ සත්පුරුෂ ස්වභාවයෙන් අවංකව දැහැමිව ගුණාත්මක විදියට දානය පුරුදු කිරීමේ ඉෂ්ට විපාක විදියටයි ඔබට මේ ධර්මයේ සහ මේ පාසුබන් ටිකඳ දවසේ ලැබිලා තියෙන කෙනෙක් ගැන ඔබ නැවත නැවතත් සිහිපත් කරන්න ඕන. එනිසායි දානය කියන එක බුදුදහමේ බොහොම ඉහළ මට්ටමින් සාකච්ඡා කරනවා. අපි දෙවනි වටේදී පුළුවන් වුණොත් මේ කාරණා තවත් ගැඹුරට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතවන්ත භාවය, ත්‍යාගවන්ත භාවය සහ ප්‍රඥාව. ප්‍රඥාව කියන්නේ නුවණින් ජීවත් වීම. කතං ජීවින් ජීවිතමහෞ සෙට්ටං කියලා එක්තරා දෙවි කෙනෙක් බුදුහාරන් ඇහුවා. කොහොම ගත කරන ජීවිතයද ශ්‍රේෂ්ඨ ජීවිතය වන්නේ කියලා. භාගතුන් වහන්සේ දේශනා කළේ පඤ්ඤා ජීවින් ජීවිතමහෞ සෙට්ටං. ප්‍රඥාවෙන් ගත කරන ජීවිතයයි ශ්‍රේෂ්ඨ ජීවිතය වන්නේ කියලා. ප්‍රඥාවෙහි ස්තර දෙකක් තියෙනවා, පියවර දෙකක් තියෙනවා. එකක් තමයි කම්පල අදහන නුවණ. අනික චතුරාර්ය සත්‍ය පිළිබඳ නුවණ. අපේ හිත මුල් වෙලා අපි යම කයින් වචනෙන් සිතින් කරෝතින් ඊට අනුරූප වූ සැප විපාක දුක් විපාක ලැබෙනවා කියන කාරණය. හිත අපිරිසුදු යමක් කළෝතින් ඒකට දුක් විපාක ලැබෙනවා. හිත පිරිසිදු යමක් කළෝතින් ඒකට සැප විපාක ලැබෙනවා කියන කාරණය. එකතකින් මේ කාරණේ දැන ගැනීම සහ දැනගත්තට විතරක් මාදි අපි හුඟා කරලා මේ කාරණ අහලා තියෙනවා. හැබැයි බලන්න තමන් යමක් කරන්න යද්දී කරුවරයක කටයුතු කරන්න යද්දී කාට හරි අවවාදයක් දෙන්න යද්දී මේ කාරණය තමා හදවතේ තියාගෙනද කරන්නේ කියලා බලන්න. එතකොට බුදුරජාණන් වහන්සේ මේ කාරණය දේශනා කිරීම ගැන අපට විශ්වාසනීයත්වයක් තියෙනට ඕන. අන්න එහෙමනම් අපි නිතරම අපේ හිත පිරිසිදු තියාගෙන උත්සාහ කරනවා. ඇයි ඒකට හේතුව හිත පිරිසිදුනොත් තමයි දුක් විපාක වෙන්නේ. කවුරුවත් මේ ලෝකේ දුක් විඳින කැමති නැහැ. එහෙනම් තමන්ගේ වගකීමක් තියෙනවා නිතර හිත පිරිසිදු තියාගන්න එක. විශේෂයෙන් හිත ලෝභ දේශ දෙකෙන් මුදවා ගන්න. රාගය සහ ద్వේෂය කියන දෙකෙන් හිත හැකිතාක් දුරට මුදවා ගන්නට අපි උත්සාහවන්ත වෙන්න ඕන. ඒක තමයි කම්මසකතා සමාධියෙන් අපට ලැබෙන ප්‍රතිඵලය. එතකොට ප්‍රඥාවේ මුල් පියවර තමයි කම්පල දහන නුවණ සහ ඊට අනුගත විදියට හැකිතාක් දුරට දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා කිරීම. ඒ අතරෙනුත් සමත භාවනාවක් උපරිම ලෙස සිදු කිරීම. භාවනා කමඨාන 40ක් තියෙනවා. දසකසින, දසාසුබ, දසානුස්සති, සතර බ්‍රහ්ම විහරණ, සතර ආරුප්පන, ආහාරේ පටිකුල මනසිකාරය, ධාතු මනසිකාරය කියලා මේ වගේ කරුණු 40ක් තියෙනවා. හිතෙක් තැන් කිරීමේ, හිත සමාධිමත් කිරීමේ භාවනා විදියට. මෙන්න මේ භාවනා කමඨහනකින් දවසට වැඩිපුර වාරයක් හිත සමාධිමත් කරගන්න දරන උත්සාහය. එතකොට මේ දානශීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රිය අතුරින් වඩාත් ඉහළ කුසලයේ විදිහට සලකන්නේ භාවනාව. ඒ භාවනාවෙත් මෛත්‍රී භාවනා වැඩිම. එතකොට තමා කම්මසකතා සම්මාදිට්ඨිය සැබවින්ම ලැබුවාද කියලා තමන්ටම තමන් ගැන බලන ගුණ ලක්ෂණය තමයි මොකද්ද? තමන් සමත කමටහන පුරුදු කරන්නට දවසට කොච්චර කාලයක් අපගනවාද කියන කාරණේ. එහෙම නැත්නම් තමන්ට ඇත්තටම කම්මස්කතා සම්මාදිට්ඨිය නැහැ. දානයක් දෙන්න පුළුවන්, යුතුයකම් ටික කරන්න පුළුවන්. අපාය යනවා, සුගති යනවා කියලා විශ්වාස කරන්න පුළුවන්. හැබැයි ඒ ගැන નિયම ශ්‍රද්ධාවටපත් වෙන්නව නම් කෙනෙක් ඒ ගැනගේ සමත භාවනාව ටිකෙන් ටික වැඩි කරනවා. ඇයි? ඒ තැනත්තා මේ න්‍යාය දැනගන විතරක් නෙවෙයි, ඒ න්‍යාය ජීවිත ප්‍රතිපදාවක් බවට ජීවිතය තුළින් සක්‍රිය කරනවා. අනිත් කඩලක් දෙනවා. එතකොට මේක තමයි ඇත්තටම අපේ කම්මසකතා සම්මාදිට්ඨිය ලබන ප්‍රතිඵලය. සමත භාවනා කියලා කියන්නේ මනුස්ස ලෝකයේ බ්‍රහ්මයෙක් වගේ වාසය කරන ක්‍රමය. බාහිර කෙනෙක් මත යැපෙන්නේ නැතුව බාහිර ලෝකයෙන් සතුට සිඟමන් නොකර අපි සැබෑ ලෙසම ධනවත්ව වාසය කරන ක්‍රමය. අපි බොහෝ විට බාහිර ලෝකයෙන් සතුට සිඟමන් කරනවා. වෙන කෙනෙක් කතා නොකරොත් අපි දුක් වෙනවා. වෙන කෙනෙක් නොසලකා හැරියොත් දුක් වෙනවා. වෙන කෙනෙක් දුරකථනයක් කතා නොකරොත්, මැසේජ් එකක් නොයවුවත් අපි දුක් වෙනවා සමහර වෙලාවට. අනිත් කෙනා අපි ගැන වර්ණනාවක් නොකරොත්, කෑම ගන්න කියලා ඉන්න නොකියුවොත් අපි ඇත්තටම දුක් වෙනවා. ඇයි මේකට හේතුව? අපේ සතුට පැවතිලා තින්නේ අනිත් කෙනා මත. අන්න මේ බාහිර කෙනෙක්ගේ යැපීමෙන් මිදලා තමන්ටම තමන් ගැන පිළිසරණක් සකස් කරගත හැකි මූලික පදනම තමයි සමත භාවනාව කියලා කියන්නේ. අනේ සමත භාවනාවෙන් තමන්ට මේ මානසික සුවය ලැබෙනකොට මේ සතුට අර බාහිරින් ලැබෙන සතුට වගේ දෙයක් නෙවෙයි. මේක තමන්ගේ ජීවිතය තුළ අභ්‍යන්තරයේ මහා ආලෝකයක් දැල්වාගෙන තමා හැම තැනම ගමන් කරන කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම පින්නතුනි, අපි මුලින් සඳහන් කරපු මේ ශ්‍රද්ධාව, සීලය, ශ්‍රතන්ත භාවය, ත්‍යාගවන්ත භාවය කියන මේ කරුණොත් මෙන්න මේ සමතයට සම්බන්ධ වෙන්නට ඕන. අපේ ජීවිතයේ සුගතිය තීරණය කරන සාධකයක් බවට තමන්ගේ ධර්මානුකූල ජීවිතය පත්ලා තියෙද කියලා තමන්ටම තමන් ගැන නිසකව බලාගන්න පුළුවන් ලක්ෂණය තමයි. අපි දීපු දානයන් ඡාගානුසති භාවනාව බවට පත් වෙන්නට ඕන. දැන් මේ පිනතුන් නිතරම දන් දෙ නැත්නම් හරියම පිළිවෙලට ලස්සනට සතුටෙන් දානි දෙනවනේ. ඒ තමන් දාන දෙනේව ගැන නිතර නිතරම හිතන්න ඕන. සාමින් වහන්සේට දානය පූජා කරන ඒවා, නැත්නම් ඔබ ලේ දන් දෙන ආකාරය, අම්මට තාත්තට සලකන ආකාරය, අසරණයට පිහිට වෙන හැටි, දරුවන්ට උදව් උපකාර කරන හැටි, රෝගියාට උපස්ථාන කරන හැටි, මෙන්න මේ තමන්ගේ ජීවිතයෙන් කරන දේවල් නිතර නිතරම හිතන්න. මෙන්න මේක භාවනාවක් විදිහට වැඩිමහි උපක්‍රමයක් විදිහට තමයි අතීතයේ අය ඒ පින්කම් පින් පොත කියලා එක ලියුවේ. ඒ ලියල එක මතක් කර කර ඉන්නේ මෙන්න මේ ඡාගානුසති භාවනා වැඩිමහි ක්‍රමයක් විදිහට. පින්නතුනි, හැමදාම රාත්‍රියේ නිින්ද යන මොහොතේවත් නැත්නම් තමට විවේකයක් ලැබිච්ච වෙලාවකදී ඔබ දීපු දානයන් ගැන නිතර පොලේක ලියන්න. ඒ වන්නකොට තමයි ලොකු සතුටක් ඇති වෙනවා. මම මෙච්චර වාර ගණක් ලේ දන් දීලා තියෙනවා. මෙච්චර ළමයි ප්‍රමාණයට මම පාසල් පොත් අරන් දීලා තියෙනවා. මෙච්චර ගෙවල් හදන අයට මම උදව් කරලා තියෙනවා. ඒව තමන්ටම තමන් ගැන සතුට වෙන ලියන කොලයක. එහෙම කරන හැම වෙලාවකම ඡාගානුසති භාවනා වඩන වෙලාවක. ඒ තමන් කළා වූ පරිත්‍යාග සීලීත්වය ගැන හිතලා ඒ තුලින් හිත සමාධිමත් කරගන්න විදිය. මෙන්න මේක තමන්ට සුගතියට යන්නට මඟ පාදන ක්‍රමයක්. ඒ නිසා ඔබ දීපු දානය දානෙ නොනවති, ඒ දානේ ඡාගානුසති භාවනා වෙලා තියෙනවා නම් අන්න ඒකනොත් කියනවා ඔබ අර වතුර යටදී බිඳුණු ගිතෙල් භාජනේ නැත්තම් අර තෙල් භාජනේ උඩට එනවා වගේ ඔබත් මේ ශරීරය පොළොව මත පතිත වෙනකොටම ඔබේ විඥානය සුගතියක පිහිටනවා කියන කරුණ ගැන සලකුණක් තමයි ඔබ කරපු දානයේ ඡාගානුසුති භානක් ලෙස ඔබ වැඩීම. ඒ වගේම ඔබ රකින සීලය. මේ පින්තුන් බොහෝ දෙනෙක් සිල්වන්ත අය, පංච සීල රකින අය, අට සීල දස සීල ආදී පුහුණු කරන අය. ඔබේ රකින සීලයන් අඩුම ගානේ ඔබ පිළිපදින එක සිල්පදයක් හරි නිතර නිතරම මා මේ සිල්පදේ ආරක්ෂා කරනවා කියන එක ගැන හිතන්න ඔබ. ඔබ සොරකම් කරන්නේ නැහැ, සත්‍යන්ට හානියක් කරන්නේ නැහැ, කාම වරදවා හැසිරෙන්නේ නැහැ, මම මද්ද්‍රව්‍ය භාවිත කරන්නේ නැහැ, මම බොරුවක් කියන්නේ නැහැ. මේ පහම හරි මෙන් කීපයක් හරි ඔබට ඔබ දැනට රකින දේවල් ගැන හිතන්න. අඩුපාඩු වෙනේම හිතන්න පෙච්චර. ඔබ දැනට පිළිපදින ශික්ෂාපද ටික, දැනට රකින සීලපද ටික ගැන නිතර නිතරම හිතන්න. ඒක පින්තුණිය හුදෙක් සීලයක් විතරක් නෙවෙයි. ඒ සීලය සීලානුසුති භාවනාවක් බවට පත් වෙනවා. ඒක තමයි ආධ්‍යාත්මික සතුට, මානසික සුවය වැඩි කර ගැනීමේ උපක්‍රමයක් වෙනවා. එතකොට දානේ ඡාගානුසුති භාවනාවක් වෙනට ඕන, සීලේ සීලානුසුති භාවනාවක් වෙනට ඕන. ඔබ බුදුරජාණන් වහන්සේ කරන සම්බුද්ධ පූජාව හුදෙක් බුද්ධ පූජාවක් දානයක් විතරක් නෙවෙයි. ඒ බුදුගුණ ගැන නිතර නිතරම ඔබ හිතන්න. අරහං සම්මා සම්බුද්ධ විජ්ජාචරණ සම්පන්නාදී මේ බුදුගුණ හිතන්න. ගෙදර පුළුවන් ඔබට සක්ම මලුවක් වගේ හදාගෙන සක්මන් කර කර මේ බුදුගුණ හිතන්න. ඔබ වාහනේ වැඩට යනකොට, කඩියට යනකොට, ඩ්‍රයිව් කරන වෙලාවේදී විනාඩි 5ක් 10ක් කාලයක් වෙන් කරගෙන මේ අරහං ආදී බුදුගුණ එකිනෙක සිහි කරන්න. අන්නේ සිහි කරන මොහොතේ ඔබ අර ශ්‍රද්ධාව දින වෙන අවස්ථාවක්. ඒක බුද්ධානුසුති භානාවක් වෙනවා. ඒ වගේම ඔබ අහපු ධර්මකාරණයේ ශ්‍රුතමේ ඥාන විදිහට අස්ස දැනගත්තු ධර්මකාරණා මෙනෙහි කරන්න. ඔබ චතුරාර්ය සත්‍ය ගැන අහලා තියෙනවා. දුක සත්‍ය කියලා කියන්නේ මොකද්ද? සමුදය සත්‍ය කියලා කියන්නේ මොකද්ද? නිරෝධ සත්‍ය කියලා කියන්නේ මොකද්ද? ආරස්ඨික මාර්ගය කියන්නේ මොකද්ද? සත්‍යබොජ්ජංග වල අනුපිළිවෙල කොහොමද? සතිපට්ඨාන වලන්නේ කොහොමද? සතිපට්ඨානිය සතිපට්ඨාන භාවනාවත් අතර වෙනස මොකද්ද? මෙන්න මේ කරුණු නිතර සසඳමින් ඒ කරුණු සමගයකට ජීවත් වෙන්න. මේත් එක තමගේ ආධ්‍යාත්මික සුවය දිනු වෙනවා. ඒක ධම්මානුසුති භානක් වෙනවා. ඔබ ස්වාමීන් වහන්සේලාට දානය පූජා කරනවා. ඒක සංඝසතු දානමේ පින්කමක්. ඒක ඊටාම ප්‍රබල කුසලයක් විදිහට ධර්මයේ තුල සඳහන් වෙනවා. අන්නේ දානය හුදෙක් දානයක් පමණක් නෙවෙයි. ඒක අපට සංඝානුසුති භානක් කරගන්න පුළුවන්. එදා බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩ සිටිය සරුත් හාමුදුරුව, මුගලන් හාමුදුරුව, මහා කාශ්‍යප හාමුදුරුව ආදී ඒ නික්ලේශී මහරහතුතුමන්ගේ ගුණ සමුදාය උන්වහන්සේලගේ කැපවීම සේවත් කරගන්න. දැන් කාලේ වුණත් පිනොතින බලන්න ස්වාමීන් වහන්සේ කෙනෙක් කියලා ගත්තාම තමන්ගේ ගෙදර ජීවිතයෙන් සම්පූර්ණයෙන්ම අයින් වෙලා ගිහි කාලේ තිබෙච්ච නම්බොත් ඔක්කොම අත්හැරලා, කෙස් ටිකත් අත්හැරලා, ඇඳුම් ටිකත් අත්හැරලා, ඥාතින් ටිකත් අත්හැරලා, ඒ ඔක්කොම පැත්තක දාලා මුළු ජීවිත කාලෙම පන්සලට වෙලා ඉන්නවා කියන එක පිනොතුනි ලෙහෙසි වැඩක්ද? ඔබ බලන්න ඔබේ දරුවෙකුට මේ ටික ඔක්කොම කළා දවසක් පන්සලේ ඉන්න පුළුවන්ද කියලා? ඔබට පුළුවන්ද කියලා බලන්න. දවස් දෙකක් පුළුවන් වෙයි. නමුත් පින්තුනේ අවුරුද්දක් දෙකක් ඉන්නකොට ඔබට තේරෙන්නේ මේකේ අමාරුව කොහොමද කියලා. ඉතින් මෙන්න මේ කැපවීම කරපු කෙනෙක් නේද මේ ඉන්නේ කියන එක ගැන අඩුගානේ සිතුවිලි මාත්‍රයක් හරි පින්තුනේ ඇති කරගන්න. ඒ ස්වාමීන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ අර තමන් සන්තකව තියෙන දේවල් සියලුම දේවල් අත්හැරලා තමාරගෙන උට හිතෙන්න පුළුවන් ඒ වත්තර ඊට වඩා දැන් මේ ලොකු තැඟල නේද ඉන්නේ කියලානේ. පින්නතුනේ ඒ අත්හරින වෙලාවේදී කවදාවත් මේ වගේ දේවල් බලාපොරොත්තු වෙන්නේ නැවේ කිසිම හාඳුරු කෙනෙක් පැවිදි වෙන්නේ. ඒ පැවිදි වෙන වෙලාවේදී අත්හරින එක පින්නතුනේ ලේසි දෙයක් නෙවෙයි. වයසට යන්නේ නැන එක අත්හරින අමාරුයි. ලොකු සටනක් දීලා තමයි ඒක අත්හැරලා ඉන්නේ. ඉතින් ඒ අත්හරින තව දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැවේ. පස්සේ කාලේ ලැබෙන දේවල් ගැනම කතාවක්. නමුත් එහෙම වුණත් ස්වාමීන් වහන්සේ කෙනෙක් ඕනෑම වෙලාවකේ දේවල් අත්හැර යන සූදානම් ඉන්නේ පින්තුනි. අන්න ඒ ගුණය මහ ලොකු දෙයක්. අපි දන්නවා බොහෝ විහාරස්ථානවල ස්වාමීන් වහන්සේලා ඒ කටයුතු කරන්න වෙනත් කෙනෙක් ඉන්නවා නම් ඕනම වෙලාවකේ පන්සල යන්න බලන් ඉන්නේ. දායක සතුරුණා යනවට ඕන වෙලාවක බොහෝ ස්වාමීන් වහන්සේලා ඒ නිස්ථානෙන් තවත් විවේක තැනකට යන්න බලාපොරොත්තු වෙන තමයි ඉන්නේ. එතැමිටේ දායකයන්ට තියෙන යුතුකම වගකීම නිසා සහ ස්ථානවල පිරිහීම සිදුවෙන නිසා තමයි බොහෝ දෙනෙක් ඒ ස්ථානට එක බලාගෙන ඉන්නේ. එනිසා මෙන්න මේ සංඝ ගුණයේ පින්තුනේ සංඝානුසුති භානක විදිහට අපට වඩන්න පුළුවන්. උන්වහන්සේලා පුහුණු කරන ගුණ දහම්, ඒ ධර්ම රැකීම, ඒ මට්ටමට එන්නට ස්වාමීන් වහන්සේ කෙනෙක් ඒ මට්ටමට මේ ධහම ප්‍රගුණ කරලා භාවිත කරලා ධර්ම දේශනය කරන මට්ටමට එනකොට පින්තුනේ කොයිතරම් කැපවීමක් කරනවද? ඒ ප්‍රතිපස්සේ විශාල පිරිසක් ඉඳගෙන ගුරුවරු, අම්මල තාත්තල, දායකයෝ විශාල කැපවීමක් කළා තමයි ඒ ස්වාමීන් වහන්සේ ඒ මට්ටමට ගන්නෙ. ඒක ලෙහෙසි සරල දෙයක් නෙවෙයි. ඔබ දන්නව ඔබේ දරුවෙක් වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක් වගේ කෙනෙක් විතරක් නෙමෙයි, අඩුම ගානේ සාමාන්‍ය රැකියාවක් කරන කෙනෙක් මට්ටමට ගන්න ඔබ දෙමව්පියන් විදියට කොයිතරම් කැපවීමක් කරනවද? අධ්‍යාපනයක් නැතිම වුණත් අඩුම ගානේ ඒ දරුවාගේ ජීවිතය ආරක්ෂා කළා අවුරුදු 18ක් 20ක් මට්ටමට වයසට ගන්නම ඔබ කොච්චර මහන්සි වෙනවද? ලෙඩ දුක් වලින් ඒ දරුවා බේරාගෙන අන්න එවැනි කෙනෙක් මේ ශාසනය තුල පෝෂණය කිරීම කියන එක පින්තුණි. මේ ශාසනික ප්‍රතිපදාව තුල ශික්ෂණයට පත්වීම කියන එක සරල දෙයක් නෙවෙයි. ඒක ලොකු පරිශ්‍රමයක සහස්සතර කලාව මහා පිනක ප්‍රතිඵලයක් විදිහටයි ඒ මට්ටමටපත් වෙන්නේ. අන්න එහෙනම් මෙන්න මේ සංඝ ගුණය සිහිපත් කරන වෙලාව සංඝානුසුති භානක් වෙනවා. ඒකයි භාගතුන් වහන්සේ දේශනා කළේ සංඝෝ පවජමානානං කියලා. මේ පොළොව මත ගමන් කරන සත්‍යයන් අතුරින්, මේ මෙහි මත වැඩම කරන සත්‍යයන් අතුරින් ස්වාමීන් වහන්සේ උතුම් කියලා. ස්වාමීන් වහන්සේ කෙනෙකුගේ දර්ශනය බොහෝ දෙනෙකුගේ නැතට සැනසීමක් වෙනවා. උන්වහන්සේට දන් හඳක් හරි පූජා කිරීම යට සැනසීමක් වෙනවා. සමහර අපි දන්නවා අබෞද්ධය ඇතැමිට දැක්කා මහන වතුර බෝතලයක් මොනද කියලා. ඒ මහනා ඉන්නවා. එය දන්නව ඒ දෙයක් දුන්නොත් එයට සැනසීමක් ලැබෙනවා කියලා. ඒ වගේ මේ ස්වාමීන් වහන්සේගේ බණපදයක් අහනකොට ඊටත් වඩා සැනසීමක් ලැබෙනවා. ඒ ස්වාමීන් වහන්සේගේ සංගත සීලේ ගමන් විලාසය හැසිරීම දකිනකොට එයාගේ ජීවිතේට මහා සැනසීමක් වෙනවා. එදා අශෝක මහරජතුමා කාලිංග යුද්ධය වැනි ඒ අතිශය භීෂණ යුද්ධයක් කරලා මානසික අසහනයකින් ඉන වෙලාවේදී අර සත්හැවිරිදී නිග්‍රෝධ සාමණේර වහන්සේගේ ගමන් විලාසය අර මහා අධිරාජ්‍යයෙකුගේ මානසික පීඩනය දුරු කරන තරම් ඒ දර්ශනය හේතුණා. අන්නේ වෙන උතුමන්ගේ ගමන් මඟ, උන්වහන්සේලාගේ ප්‍රතිපදාව, ගුණය, කැපවීම ගැන සිහි කිරීම ඒක භාවනාවක්, ඒක සංඝානුසුති භාවනාවක්. ඒක තමන්ගේ හිතේ මානසික සුවය දිනු කරන්නට සහ තමන්ගේ සසර ගමන සුවපත් වන්නට හේතුවක් වෙනවා. එතකොට අපි මේ සඳහන් කළේ මේ තමන්ගේ ජීවිතයේ සුගතිය, සහනය, සැනසීම බලාපොරොත්තු වීම පුරන්න ඕන ගුණාංග පිළිබඳව. ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතවන්ත භාවය, ත්‍යාගවන්ත භාවය සහ ප්‍රඥාව, ප්‍රඥාවෙහි මුල් පියවරයි අපි මේ සඳහන් කළේ සම්පේගෙන. ඊළඟට පින්නතුනි මේ ප්‍රඥාවේ දෙවැනි පියවර තමයි අපේ ජීවිතය සම්පූර්ණයෙන්ම විවර කරන, විවෘත කරන, එලිපෙහෙලි කරන මාවත බවට පත් වෙන්නේ. මේකට කියන්නේ සුතමේ ඥානය කියලා. සැබවින්ම අපේ දිවි ජීවිතේ සිද්ධවන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න එක. මෙන්න මේ පණිවිඩය දේශනා කරාම එදා බොහෝ දිනෙක අභික්ඛන්තං බොහෝවතම, අභික්ඛන්තං බොහෝවතම, සේයතාපි බොහෝවතම ආදි වශයෙන් සඳහන් කළා. බුදුහාඳුරනේ ලස්සනයි ලස්සනයි, අලංකාරයි, වහල තිමිච්ච දෙයක් එලි කළා වගේ, මුණින් අතර හරව තිමිච්ච කලයක් උඩු අතර හැරෙව් වගේ, අන්ධකාරයෙන් හිටපු කෙනෙකුට ආලෝකයක් දුන්නා වගේ, දැස් නොපෙනෙන කෙනෙකුට දැස් දුන්නා වගේ මම ලෝකේ දැක්කා කියලා ප්‍රීති වාක්‍ය සඳහන් කළා. මොකද්ද මේ ඥානය කියලා කියන්නේ පින්නතුනි? සැබවින්ම අපේ ජීවිතේ සිදුවන ජීවිත ඉරණම පිළිබඳව සනාතන ධර්ම. ඒක තමයි රසයන් අතුරින් උතුම් රසය. කිංසු හවේ සාදු තරං රසානං සච්ඡං හවේ සාදු තරං රසානම්. දෙවි කෙනෙක් අහනවා, රසය නතුරෙන් උතුම් රසය මොකද්ද? ඒ තමයි සත්‍ය රසය, උතුම් රසය කියලා. මේ සත්‍ය කියන එක විවර වෙන්න ලස්සන වෙනවා. මේ සත්‍ය කිසි කෙනෙකුට යටපත් කරන්න පුළුවන් කමක් නැහැ. නමුත් මේක කලක් අවිද්‍යාවෙන් වැසී යනවා. ඒ වැසී යන සත්‍ය නැවත ලෝකයේ තුල ඉරිපෙරේ කළා, සජීවී කළා, ලෝකේ හැම ඉදිරිපත් කරන්නේ කලින් කල අතිශය දීර්ඝ කාලයකට වරක් ලෝකේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් තමයි. මේ සනාතන ධහම පරම සත්‍ය උතුම් රසය ඉස්මතු කළා, නැවත ලෝකයට ඉදිරිපත් කරන්නේ. ඒ තමයි චතුරාර්ය සත්‍ය. අපේ ජීවිතේ සැබවින්ම මොකද වෙන්නේ කියන කාරණාව පිළිබඳව දැනුම තමයි මේ ප්‍රඥාව කියලා කියන්නේ. ඇසට රූපයක් දකිනකොට මොකද වෙන්නේ? කනට ශබ්දයක් අහනකොට, නාසයට ගඳ සුවඳක් විඳිනකොට, දිවට රසයක් දැනෙනකොට, කයට පහසක් ලැබෙනකොට, හිතට හිතවිල්ලක් එනකොට ඇත්තටම මොකද වෙන්නේ කියන කාරණාව. අනේ කාරණේ තුලදී අපි දැනට ඉන්නේ ප්‍රඥාවෙන්ද අවිද්‍යාවෙන්ද කියන එක තේරුම් ගැනීම. වෙන විදිහකින් කියනවා නම් දැන් අපි ඉන්නේ අවිද්‍යාව පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං අදිස්සකල්ලකේ ජරා මරණ ස්පර්ශ කරමින් ඉන්නේ. නැත්තම් අවිද්‍යාවත් වේ වාසයේ සිරාග නිරෝධා සංඛාර නිරෝධෝ කියන වෙන විශ්සකල්ලකින් අනිත් පැත්තට උඩුගම් බලන දහමට අවතීර්ණ වෙලා දින කියලා තමන්ටම තමන් ගැන බලන්න පුළුවන් නුවණටයි ප්‍රඥාව කියලා කියන්නේ. එතකොට අපට ඇසට රූපයක් දකින වෙලාවේදී මොකද වෙන්නේ? අපේ ජීවිතය කියන්නේ අපේ මනසේ ස්වභාවයට අනුව හැම මොහොතෙම ඉන්ද්‍රිය හය නිතරම නිර්මාණය කළ දිල තියෙනවා. මේක උපතේදී ප්‍රතිසන්දි විඥාණයෙන් බාංග හිත විදියට යම්සි ප්‍රමාණයක් තීරණය කළා. ඒ තීරණය කරපු දේ ඒ වර්තමාන ජීවිතය තුළ කරන කර්මානුරූපව නැවත වෙනස් වීමට භාජන වෙමින් සැප දුක් කුසල අකුසල දෙකට දොරණේ වෙමින් මේක ඉදිරියට ගමන් කරනවා. අන්නේ ගමන් කිරීමේ ප්‍රතිඵලයක් විදියට හැම මොහොතෙම අපි මේ ඇස කන නාසය ආදී ඉන්ද්‍රිය නිර්මාණය කරගන්නවා. නමුත් සාමාන්‍ය කෙනෙකුට පේන්නේ මේ ඉන්ද්‍රිය ටික උපතේදී ඇති වෙච්ච ටික දිගට මේක වගේ තියෙයි කියලා. ඉපදෙනකොට ඇස තිබ්බා, කන තිබ්බා, මේ ටික දිගට මේක වගේ තියෙනවා කියලා තමයි අපට හිතෙන්නේ. ඒක තමයි සාමාන්‍ය ලෝකෙ හිතන ක්‍රමය. නමුත් බුදුරජාණන් වහන්සේගේ අනාවරණයෙන් අපට පැහැදිලි කරලා දෙනවා මේක එහෙම එකක් නෙවෙයි. මේ ඇස කියන්නේ දිගටම අඛණ්ඩව තියෙන දෙයක් නෙවෙයි. මේ ඇස කියන්නේ මේ පේන මසසම නෙවෙයි. මේ මසස පාදක කරගෙන ඇතිවන ඒ මොහොතට ඇතිවන පෙනීමේ ශක්තිය, the ability of seeing කියන එක. අන්නේ ඇස කියන එක අනිදස්සනයි, සප්පටිගයි. ඒ ඇස බලන්න බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඇස බලන්න බෑ. නමුත් ඒක සප්පටිගයි. ඒක අරමුණට පදිත වෙනවා. අරමුණ සමග කණ්ඩායම් වෙනවා. ඒක සප්පටිගයි. නමුත් ඒක බලන්න පුළුවන් දෙයක් නෙවෙයි. කන කියන ඉන්ද්‍රියත් ආයතනයක්. අපි සාමාන්‍යයෙන් කන අපට බලන්න පුළුවන්. නමුත් බුදුදහමේ කියන මේ කන, ඒ කනත් අනිදස්සනයි, සප්පටිගයි. ඒ කන බලන්න බෑ. ඒ ඇසීමේ ශක්තිය කියන එක අපට පේන්නේ නෑ පින්නතුනි. ඒක මේ මසින් නිර්මාණය වෙච්ච කන පාදක කරගෙන තියෙන ඇසීමේ ශක්තිය. හැබැයි මේ කන භෞතික කන නැත්නම් ඒ පෙනීමේ ඇසීමේ හැකියාවක් නෑ. නමුත් මේ පේන කන නෙවෙයි බුදුදහමේ කියන සෝතන් කියන එකෙන් කියන්නේ. එතකොට ඒක බලන්න බැරි දෙයක්. ඒ සම්පියත් බලන්න බැරි දෙයක්. නමුත් ඒක සප්පටිගයි. ඒක කණ්ඩායම් වෙනවා. කනට ශබ්දය පතිත වෙනවා. නාසය, දිව, ශරීරය කියන මේ ඉන්ද්‍රිය පහම පෙන්වතුනේ බලන්න බෑ. ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මේ පහම පෙන්වතුනේ බලන්න බෑ. එහෙම කිව්වම ඔබට හිතේ මේ කාය අපට පේනව නේද කියලා. මේ පේන්නේ පින්නතුනේ කය නෙවෙයි, මේ පේන එකට කියන්නේ රූපය කියලා. මේ වර්ණ රූපය පේන්නේ අපට. කය කියන එක තීරණය වන්නේ පොට්ටබ්බයත් එක්ක ඒ වෙලාවට ස්පර්ශ කරන තැන අනුව තමයි කය තීරණය වෙන්නේ. එනසා මේ භෞතික කය පාදක කරගෙන ඒ මොහොතට පොට්ටබ්බේට ලක්වන තැනයි කය කියලා කියන්නේ. මෙන්න මේ ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මේ පහම අනිදස්සනයි. ඒ වගේම සප්පටිකයි. ඒ වගේම අහුත්වා සම්බුතං හොත්වාන භවිසති. පෙර නොතිබේ හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. මේක දිගට පවතින කාර්යයක් නෙවෙයි. දැන් සාමාන්‍ය බල්බ් එකක් අපිට තියෙනකොට පේන්නේ ඒ බල්බ් එක එක දිගටම පත්වල තියෙයි කියලා. සාමාන්‍ය බල්බ් එකක්. නමුත් ඒ බල්බ් එක දිගටම පත්වෙන බල්බ් එකක් නෙවෙයි තියෙන්නේ. ඒක පත්වෙමින් නිවෙමින් පවතින බල්බයක් මේ තියෙන්නේ. අන්න ඒ වගේම තමයි මේ ආයතන පහම පින්නතුනේ හැම මොහොතම හේතු නිසා හටගෙන නිරුද්ධ වෙමින් තියෙන්නේ. නමුත් ඒකේ වේගය වැඩි නිසා අර ලයිට් එක ඉක්මනින්ම නිවෙනවපත් වෙනකොට අපට දිගටම පේන්නේ පත් වෙලා තියෙනා වගේ මේ අස්කන්න ආසාදී ආයතනත් එහෙමයි. මේව හේතු නිසා හැම මොහොතෙම හටගෙන නිරුද්ධ වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ හැම ආයතනයක්ම සජීවී වෙන්නේ බාහිර රූප ශබ්ද ආදී අරමුණු තියෙන තැනකයි. යම්කිසි තැනක ඇස තියෙනවා කියලා කියන්නේ චක්කුන් කියන වචනේ කිව්වොතින් එතන ඇසක් තියෙනවා, රූපයක් තියෙනවා, චක්කු විඥානයක් තියෙනවා, චක්කු සංපස්සයක් තියෙනවා, රූප සංඥාවක් තියෙනවා, රූප සංචේතනාවක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ ප්‍රොසෙස් එක සිද්ධ වෙන ඒ මොහොතෙහි කන, නාසය, දිව, ශරීරය කියන අනිත් ආයතන ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒව ඇක්ටිව් නැහැ ඒ අවස්ථාව. එක වරක එක ආයතනයක් විතරයි ක්‍රියාත්මක වන්නේ. ඒ ආයතනය තුලින්ම ස්කන්ධ පංචකයම සැකසෙනවා. එතකොට ඇස තියෙන වෙලාවේදී ඇස සජීවී වෙනවන යම්සි වෙලාවක එතෙන්දි ශබ්දේවත් කනවත් රසේවත් අනිත් ආයතනයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට ඔබ හිතේ නම් අපි කෑමක් කමින් සින්දුව ගුතහමින් තව මොකට හරි තට්ටු කරමින් අපි ඉන්නවා කියලා හිතෙන්නේ. ඒක තමයි සාමාන්‍ය ලෝකෙට පේන විදිය. නමුත් වෙනතන ගැඹුරින් ගත්තොත් මේ එකක් එක මොහොතේ සිද්ධ වෙලා ඉවර වුණාට පස්සේ තමයි අනිත් දේ වෙන්නේ. එතකොට මෙතන ලක්ෂණය තමයි රූපය තියෙනවා නම් ඇස තියෙනවා. ඇස තියෙන තැනකයි රූපය තියෙන්නේ. ඇසයි රූපයයි දෙකම තිබුණත් විඥානය නැත්තම් අර දෙකම නැහැ. ස්පර්ශය නැත්තම් අර තුනම නැහැ. ඒ වගේ මේ තුන නැත්නම් රූප සංඥාවත් රූප සංචේතනවත් නැහැ. ඒ නිසා තියෙනවා නම් මේ ප්‍රොසෙස් එක ඔක්කොම තියෙනවා, නැත්නම් එකක්වත් නැහැ. එතකොට මේ ආයතන වලට අරමුණු පතිත වෙන මුල් අවස්ථාවේදී ඒක හට ගන්නවා. ඒ අවස්ථාවේ ස්කන්ධ පංචකයක් පහළ වෙනවා. ඒ ස්කන්ධ පංචකය අහුත්වා සම්බුතං හුත්වා නබවිසති. පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ඒ අවස්ථාවේදී අපට ඒ ගැන සම්පූර්ණ දැනගන්න බෑ. වර්ණ මාත්‍රයක් විතරයි, ශබ්ද මාත්‍රයක් විතරයි අපට එන්නේ. ඒ කාර්යය එතනින් නිමාටපත් වෙනවා. ඊට පස්සේ ඒක නිරුද්ධුනට පස්සේ ඒ අරබය හට ගන්නා සංඥා වේදනා දෙක මන ආයතනින් සීක නීලඟ මොහොතේ තමයි අපට යම්ස දෙයක් ගැන තේරෙන්නේ. අපි යම්ස දෙයක් ගැන තේරුම් ගන්නවා නම් ඒ තේරුම් ගන්න හැම වෙලාවෙදීම රූපය නිරුද්ධ වෙච්ච අවස්ථාවක තමයි තේරුම් ගන්න. රූපය කියන්නේ මොකද්ද? පින්නතෙන් රූපය කියන එක සරල දෙයක් නෙවෙයි. රූපයට ප්‍රධාන වශයෙන් කොටස් 10ක්යි තියෙනවා. ඇස, රූපය, කන, ශබ්දය, නාසය, ගන්ධය, දිව, රස, කය, පොට්ටබ්බය මේ ඔක්කොම රූපෙට යනවා. අන්න ඒ 10ම නිරුද්ධ වෙච්ච තැනක තමයි අපි රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක් ගැන අපි කතා බහ කරන්නේ හිතන්නේ යම් කිසි සිතුවිල්ලක් ගැන. පින්නතින අපි කිසි දවසක අපි රූපය ඇසුරු කළ නැහැ වර්තමානයේ. ඇසුරු කළා කියන්නේ අපි ඒත් එක්ක සක්‍රීයව සවිඥානිකව අපි ගනුදෙනු කළ නැහැ. නිතරම අපි මේ ගනුදෙනුව කළ තියෙන්නේ ඒක නිරුද්ධ වුණාට පස්සේ. හැබැයි මේකෙන් කියන්නේ රූපයක් නැහැ කියන එක නෙමෙයි මේ කියන්නේ. වරදවා තේරුම් ගන්න එපා. අපි හැමදාම මේ කතාව තමයි කියන්නේ. මේ බිනතුන අවදින් හිටියත්, නිදිය ගනිමින් හිටියත්, කොහොම හිටියත් අපි මේකම තමයි කියන්නේ. නිදිය ගන්නලාට සාධුකාරයක් දෙන්න කියලා හරි ආයෙ නැගිටවලා හරි කියන්නේත් මේකම තමයි. වෙන කියන දෙයක් නැහැ. වෙන දෙයක් කිව්වොත් අපිට දේශකෙක් වෙන්නත් බෑ ඒකයි. බුදුහාම දේශනා කරේ ධර්ම කතිකෙක් නම් දුක දුක නිදහසෙම කියන කියලා. මේ නැතුව ධර්ම දේශකෙක් වෙන්නේ නැහැ. දේශකෙක් වෙන්න පුළුවන්. ධර්ම දේශකෙක් වෙන්න බෑ. දේශකෙක් වෙන්න පුළුවන්. ශ්‍රාවකයන්ගේ හිත දිනා ගන්න පුළුවන්. ජනප්‍රියත්වයටපත් වෙන්න පුළුවන් ඕනම කතා ටිකක් කියලා. නමුත් මේ කතාව කිව්වොත් ජනප්‍රිය වෙන්නෙත් නැහැ දැන් මෙතන. ජනප්‍රිය වෙන නෙමෙයි මේක කියන්නේ. මේක කියන්නේ අහන කෙනෙකුට හරි දුක නිදහස නෙමෙයි කියන්නේ. එතකොට මේක නොකියුවොත් අපි අපේ යුතුයකම කලා වෙන්නේ නැහැ. මේ පිනතුන අපිට සියෝපස්සේ දෙනකොට අපිට තියෙන වගේ කීම තමයි මේක කියන්න ඕන අපි කොහොම හරි. නිදියගෙන ඉනවා නම් අවදි කරවලා හරි කියන්න ඕන. ඒක තමයි අපේ යුතුයකම. නැත්තම් අපි ණය වෙනවා මේ දෙන සියෝපස්සේ දෙක. එතකොට පිනතුනි ජීවිතය කියන්නේ මොකද්ද? ජීවිතය කියන්නේ වර්තමානයේ රූපය කණ්ඩායම් වෙනවා උනාට අපි ඒක තේරුම් ගන්නේ මන ආයතනෙ. ඒතර දැන් ප්‍රශ්නයක් ඇහුවා අතීත අනාගත වර්තමාන ගැන ප්‍රශ්නයක් ඇහුවනේ. ඔන්න දැන් ඒකට උත්තර දෙන ස්ථානය. මේක හොඳට මහගන්න දැන් මේ. හොඳට මහන්න ප්‍රශ්නයක් තියෙනවා නම් ආයි අහන්න තේරෙන්නේ නැත්නම්. එතකොට වර්තමානය ගැන සිහි කරන එක බුදුදහමේ කියලා තියෙනවා. හැබැයි අතීතයේ අනාගතයේ අමතක කරන්න නොසිතයින කියලා කියලා නැහැ. බුදුදහමේ කිසිම තැනක අතීතය අමතක කරන්න කියලා නැහැ. හැබැයි එක විතක් සංකල්පන සූත්‍රයේ දේශනා කරනවා අසති අමනසිකාර කියලා කාරණය. යම් කිසි දෙයක් සිහි කරනකොට රාග, ද්වේෂ, මෝහ, මාන්න, දිට්ඨි ඇති වෙනවා නම් එවැනි දේ සිහි නොකර ඉන්න කියලා කාරණයක් කියනවා. හැබැයි පොදුවේ චෛතසික සිහි නොකර ඉන්න කියලා නැහැ. ඒකට හොඳම රෙෆරන්ස් එක තමයි සංගතනිකායි මනෝ නිවාරය කියලා සූත්‍රයක් තියෙනවා. ඒ මනෝ නිවාරය සූත්‍රයේ දෙවි කෙනෙක් කියලා කියනවා යම් යම් සිතුවිලි නම් එන්නේ ඒ එනේන සිතුවිලි නොසිතා ඉන්න කියලා. ඒ කියන්නේ අතීතයේ වෙච්ච දේවල් මේ කියන්නේ. සිතුවිලි කියන්නේ අතීතයේ මතක් වෙච්ච ඒවා නෙවෙයි. දැක්ක දේවල් නේ, අහපු දේවල් නේ. ඒතර මෙයා කියනවා මේ හැම දෙයක්ම සිහි නොකර ඉන්න කියලා. බුදුරජාණන් වහන්සේ මේක පිළිගත්තේ නැහැ. බුදුහාමර දේශනා කරන මමම දේශනා කරන්නේ නැහැ. එන එන සිතවිල්ල නොසිතා ඉන්න තුරු කරන්න කියලා මම කියන්නේ නැහැ කියලා. එතකොට අතීතේ වෙන්න පුළුවන්, අනාගතේ වෙන්න පුළුවන් යමක් සිහින් නොකර ඉන්න කියලා බුදුදහමේ කියලා නැහැ. සිහින් නොකර ඉන්නවා නම් නොකර යුත්තේ යමක් සිහි කරද්දී ලෝභ දේ සමෝහ ඇති වෙනවා නම් ඒක අතීතේ වෙන්නත් පුළුවන්, වර්තමාන වෙන්නත් පුළුවන්, අනාගතේ වෙන්නත් පුළුවන්. සිහි නොකර ඉන්න කිව්වේ කෙලෙස් ඇතිවන ඒවා. ඒ වගේම වර්තමානයේ සිහි කරන එක ගැන විශේෂයෙන් කියලා තියෙන බුදුදහමේ. හැබැයි අපි වර්තමානයේ මේක හොඳින් අහගන්න. වර්තමානයේ මේ රූපයේ තියේ කියලා, මේ රූපේ හැදිලා තියෙන සතර මහා භූත රූප වලින් මේව කැඩෙනවා බිඳෙනවා කියලා අනේක ගැන බුදුදහමේ අංශ තැන්වල කියලා තියෙනවා. හැබැයි ඒක අයිති වෙන්නේ උත්පාද නිරෝධය කියන කාරණයට. ඒක සම්මුති සත්‍යයි ඒක. වර්තමානයේ තුල රූපය බලනවා නම් කෙනෙක් ඒ බලනකෙන් ඒකේ Nirodhe බලනකෙන් කිසියම් ප්‍රමාණයකට ලෝභ ద్వේස දෙක අඩු වෙන්න පුළුවන්. ඇලීම අඩු වෙන්න පුළුවන්. හැබැයි අවිද්‍යාව නම් අඩු වෙන්නේ නැහැ. ඇයි ඒකට හේතුව අපි මේ රූපය ගත්තේම අවිද්‍යාවෙන්. මේ රූපය මේ මොහොතේ තියෙන හිල ගන්නෙම ඇත්තටම මේ රූපය තේරුම් ගන්නකොට මේ රූපය අල්ලනකොට මේ ස්පර්ශේ නිරුදල තියෙන්නේ මේක තේරුම් ගන්න මන ආයතනෙ. තොර නිතරම අපි රූපයේ වර්තමානයේ තුල තේරුම් ගන්නේ රූපේ නිරුද්ධ ඡාස්තාවක. එතකොට යම්සි වෙලාවක අපි වර්තමානයේ තුල රූපය සිහි කරනවා නම් ඒක සතිපට්ඨානය තුල දේශනා කළා තියෙනවා. හැබැයි ඒකේන සතිපට්ඨානය අයිති වන්නේ සම්මුති සත්‍යයට. සතිපට්ඨානයේ දේශනා කළ බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන භාවනාවක් කියලා කාරණයක් දේශනා කළා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සතිපට්ඨානං හෝ භික්ඛවේ දේසිස්සාමේ සතිපට්ඨාන භාවනංච සතිපට්ඨාන භාවනාගාමිනී පටිපදංච. මහණෙනි මම නබලාට සතිපට්ඨානය දේශනා කරනවා, සතිපට්ඨාන භාවනාව දේශනා කරනවා, සතිපට්ඨාන භාවනාගාමිනී පටිපදව දේශනා කරනවා කියලා. එතකොට සතිපට්ඨානය කියන එක වර්තමානයේ අයිති වෙන්නේ. සිංහලෙ මේ කියන එක තේරුණාද දන්නේ? Buddha says there are three things that we should understand according to mindfulness. They are mindfulness, mindfulness meditation, and the path that leads to mindfulness meditation. Mindfulness belongs to the conventional truth. That belongs to the conventional truth. And satipatthana bhavana or the mindfulness meditation belongs to the ultimate truth. Satipatthana bhavanama kiyala kiyanne paramartha satyata langa wimak. E kiyanne vartamane tulama hitan ekak nevey. Satipatthana bhavanavedi karanne vidarshana vedi karanne අතීත අරමුණයි සීකරන්නේ. හැබැයි මතක තියාගන්න, අතීත අරමුණ සීකරාට සිහි කරන්නේ වර්තමානයේ තුල හොඳට සිහියෙන් ඉන්න ගමන්. කායේ කායන පස්සේ විහෙරති, වේදනස් වේදන පස්සේ විහෙරති, චිත්තේ චිත්තාන පස්සේ විහෙරති, ධම්මේසු ධම්මාන පස්සේ විහෙරති කියපු විදිහට කාය වේදනා චිත්ත ධම්ම කියන මේ හතර තුල වර්තමානයේ හිත තියාගෙන ඒ වර්තමානයේ තියාගන්න එක සම්මුති සත්‍ය. ඒක අවිද්‍යා සාගතව ඒක තියෙන තාමත් ඒක තුල ඉඳගෙන බලන්නේ මොකද්ද? සමුදේ ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති. මේ රූපේ මෙතන තියනවා නම් මේ රූපෙට පාදක වෙච්ච දෙක ඇතුලේ තියෙන්නේ. මේ රූපෙට පාදක වෙච්ච ඇසත් නිරුද්ධ වෙලා රූපය, චක්කු විඥානය, චක්කු සම්පස්සය, රූප සංඥාව, රූප සංචේතන නිරුද්ධ වෙලා කියලා අර අපි දැන් ඉන්න සමුදයන්තේ ඉඳලා නිරෝධයන්තේ පැත්තට ගමන් කිරීම. මෙතන රූපය දකිනකොට මේ දකින නිරුද්ධ වෙච්ච රූපයක් කියලා දකින එක එතන අතීතයේ තමයි අපි රිෆ්ලෙක්ට් කරන්නේ. අතීතයේ තමයි මේ මානසිකාර කරන්නේ. විදර්ශනයෙන් බලන්නේ මේකට පාදක වෙච්ච අතීතේ. ඒ අතරෙදි අපි දකිනවා වර්තමානය තුළ බලන යුගුත් තියෙනවා. අරක දකිනකොට වර්තමානයේ මේක දකින්නේ මන ආයතනෙන් කියලත් වර්තමාන මනස ගැන අවබෝධයෙන් ඉන්නේ. ඒ මනසත් නිත්‍ය දෙයක් නෙවෙයි. එතනත් ඒ තැනම තත්ත විචක්කදී කියපු විදියට ඒ තැනම මේ මනසත් හටගෙන නිරුද්ධ වෙනවා කියලා බලන එක. එතකොට බාහිර රූපිනුත් මිදෙනවා, අභ්‍යන්තර නාමයන්තිනුත් දුර වෙනවා. මේක තමයි ගැටළු විසඳීමේ මාවත ලෙස දේශනා කළේ ජටා සූත්‍රයේදී. යත්ත නාමංච රූපංච අසිය සමපුරුජති පටිගං රූප සංඥංච එත්තේ සාචිද්දතේ ජටං කියන්නේ මේකයි. නාමයත් රූපයත් ඉතුරු නැතුවම නිරුද්ධ කරනවා කියන්නේ මේක. බාහිර පැත්ත රූපේ රූපයන්තෙන් නිදහස් වෙනවා. රූපයන්තේ නිදහස් වෙන එක මේක සීකරන මන ආයතනයේ පැත්ත. නාමයන්තේ නාමයන්ති පැතුනොත් නිදහස් වෙනවා. අපිට එහෙම ගන්න පුළුවන්. ඒ විදිහට ගන්න පුළුවන්. සක්කාය කියන්නේ නැත්තෙම මේ බාහිර රූපයක් තියෙන අවස්ථාව. එතකොට බුදුහාමුදුරුවෝ සක්කාය නිරෝධයට ධර්ම දේශනා කළේ. සක්කාය අපි බලන්නේ වර්තමානයේ තුල ඉඳගෙන. වර්තමානයේ තුර ඉඳගෙන සක්කායට සතිය පිහිටවලා ඒ ආයෝන ලක්ෂණ අතර ගන්න එක, අරමුණු කරන එක, ඒක අරගෙන ඡේදන ලක්ෂණ විදියට අර ඒකට මුල් වෙච්ච මුල සිඳිනවා. මේකට තමයි විතක්ක මූල සංඨාන කියලා කියන්නේ, විදර්ශනාව කියලා කියන්නේ, සමුදේවය බලනවා කියන්නේ, උද්‍යාවේගාමිනී පඤ්ඤා කියලා කියන්නේ. මෙන්නෝ ඒ වචන වලින් මේක කියන්නේ. එතකොට මේ සක්කාය දුර වෙන විදියට නැත්තම් භවය කියන්නේ මේ මොහොතේ ගන්න එකයි මේ සක්කාය කියලා කියන්නේ. නැත්නම් භවය කියලත් මේකට කියනවා. එතකොට මේ මොහොතේ ලෝකයක් තියනවා කියලා අපි ගන්න එක තමයි භවය කියන්නේ. අනිත් අතින් නැවත මීට සමාන භවයකට යන්නට අපට සුදුසු වන්ටික තියෙනවා කියලා බලන්න මේකෙන්. දැන් ඔබ මේ වගේ පරිසරයක බාහිර ලෝකයක් තියෙනවා කියලා හිතන් ඉන්නේ, ඒට සමාන වූ ලෝකයකට යන්නට සියලුම සුදුසු වන්ටික හදාගෙන ඉන්නේ. ඒ භවය කියන එක මරණසන මොහොතේ හැදෙන එකක් නෙවෙයි, හැම මොහොතෙම අපි ඒක ජෙනරේට් කර කර ඉන්නේ, ක්‍රියේට් කර කර ඉන්නේ. එතකොට ඊට සමාන කාම ලෝකයට හෝ රූප ලෝකයට ආදී ලෝකයට අපි යනවා. අන්න ඒ ලෝකයට හිත තියලා ඒ ලෝකයට පාදක වෙච්ච අර දුක්ඛ සත්‍ය නැත්නම් ස්කන්ධ පංචකයේ මුල් අවස්ථාව විපාක මට්ටමේ රූප ආදී ස්කන්ධ පංචකයේහි නිරුද්ධ වෙච්ච කේ ස්වභාවය සමුදිවය දකිනකොට, ඒක පිරිසිදු දකිනකොට මේ බාහිර රූපෙන් නිදහස් වෙනවා. බාහිර රූපෙන් නිදහස් වෙන ගමම්ම අභ්‍යන්තර නාමයන් දෙනකෝ නිදහස් වෙනවා. ඇයි ඒකට හේතුව? ඔහු මේ ගමන පටන් ගත්තේ කල්‍යාණ මිත්‍රාසයෙන් සුතමේ ඥානය තුලින්, අර සම්මා දිට්ඨි පාදකවයි මේ ගමනාවේ. ඔහු මේ ගමනේ ඉන්නේ ආරසංගික මාර්ගයේ හි අංගයක් විදිහට මේ ඉන්නේ. ඔහු මේ නිකන් ආපු ගමනක් නෙවෙයි මේක. නිකන් ආවට ගියාට ආපු මාර්ගයක් නෙවෙයි. වාහනේ නැගලා පාරට ගිහිල්ලා කොහෙද යන්නේ කියලා හිතන ගමනක් නෙවෙයි මොහු. මොහු වාහනේ ගෙදරින් එළියට දාන කලින්ම නෙවිගේටරේට ඇඩ්‍රස් එක දාගෙන ඩෙස්ටිනේෂන් එක බලාගෙන දුර ප්‍රමාණය, යන කාලය, ට්‍රැෆික් ඔක්කොම බලලා තමයි ඔහු වැඩේ පටන් ගන්න. අන්න ඒ වගේ තමයි ඔහු මේ ආධ්‍යාත්මික ගමන මගට පිවිසලා ඉන්නෙම මේ ප්‍රඥාවේ මුල් පියවර, මේ චතුසත්‍ය සම්මා දිට්ඨිය සුතමේ ඥාන විදියට, සත්‍ය ඥානයක් විදියට පසක් කරගෙනයි ඔහු මේ ආධ්‍යාත්මික ගමන මගට බැසගෙන තියෙන්නේ. ඒ සත්‍ය ඥානය කෘත්‍ය ඥානයක් විදියට කරමින්, කෘත්‍ය ඥානයේ නැමැති ප්‍රතිඵලය සාක්ෂාත් කරගන්නයි මේ තැනත්තා මේ සීලොම දේවල් කරන්නේ. එතකොට මේ ඥානෙ ලබාගත්තු කෙනා සාමාන්‍ය කෙනෙක් වගේ ඉන්නවා. හැබැයි හිටියට ඔහුගේ ආධ්‍යාත්මික ලෝකේ වෙනම ලෝකයක්. සාමාන්‍ය කෙනෙක් සාමාන්‍ය සැහැල්ලුවෙන් සරල විනතරේදී මේ තැනත්තා හිතන ඊට වඩා වෙනස් විදියට. ඔහු හැම මොහොතෙම ආරස්වංගික මාර්ගයේ අංග සම්පූර්ණ කරමින් ඔහු ආධ්‍යාත්මික වැඩපිළිවෙලකයි අඛණ්ඩ වේදී ඉන්නේ. ඔහු රැකියාවක් කරත්, දරුවෙක් පෝෂණය කළත්, විවාහයක් වුණත්, අමර තාතර සැලකුවත්, වෙනත් පින්කමක් කළත්, ක්‍රීඩාවක් කළත්, ව්‍යායාමයක් කළත්, ඒ හැමදේම ඔහු කරන්නේ මේ ආධ්‍යාත්මික ගමන් මගට හානියක් නොවන විදියට. ඒ හැම දෙයක්ම ඔහු පින් වැඩෙන විදියට, මේ ආධ්‍යාත්මික ගමන් මඟ විසිතුරු වෙන විදියට, ආධ්‍යාත්මික ගමන් මඟට කුසලයක් වැඩෙන විදියට, ආධ්‍යාත්මික ගමන් මඟ පහසු වෙන විදියට තමයි ඔහු මේ සීල කටයුතු සිදු කරන්නේ. ඔහුට මේ ආධ්‍යාත්මික ගමනට බාධාක් වෙනවා නම් මේ වර්තමානයේ කරන දේවල් ඔහු හැකිතාක දුරට ඒවා සමනය කරගන්න උත්සාහ කරනවා. බැරිම තැනකදී ඇතැම්මිට ඒවත් අතහරින්නත් පුළුවන් ඔහු. හැබැයි ඔහු හැම දෙයක්ම කරන්නේ මානව දයාවෙන්, මෛත්‍රියෙන්, බුද්ධිමත්ව සහ නීති රීති වලට අනුගතවයි ඒ හැම දෙයක්ම කරන්නේ. ඔහු එන්පිට යන්නේ නැහැ. ඔහු බුද්ධිසම් ප්‍රැක්ටිස් කරන්න ගිහිල්ලා ඔහු හියුමනිසම් කියන එක බිඳගන්නේ නැහැ. බුද්ධිසම් වලට කලින් හියුමනිසම් කියන එක තියෙන්නට ඕන. බුදු දහමට කලින් මානව දහම තියෙන්නට ඕන. සමාජ සදාචාරය තියෙන්නට ඕන. රටක නීතියක් තියෙනවා නම් ඒ නීතියට ගරු කරන්නට ඕන. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේට දේශනා කළේ රටක නීතියක් තියෙනවා නම් ඒ නීතියට ගරු කරන්න ඕන කියලා. යම් කිසි බදු ආදියක් ගෙවන්න තියෙනවා නම් ඒවා ගෙවන්න ඕන. ඒවා හාමුදුරුවෝ හම්බ කළ ගෙවන්න නෙවෙයි, ඒව සැදැහැවත් දායකයන්ගේ මාර්ගෙන් හරි ඒව නිසිසේ ගෙවන්නට ඕන අපි. මොකද මේ රාජ්‍ය කියන සංකල්පය බිඳ වැටුණොත් මුළු මානව සමාජයම බිඳ වැටෙනවා. නීතිය නැති තැනක මිනිස්සු තමන්ට කැමති විදිහට ජීවත් වෙන ගන්නවා. එහෙම වුණොත් මේ සුගතිගාමී මාර්ගයටවත් මිනිසුන්ට යන්න බැරි වෙනවා. අන්න නිසා සමාජගත ජීවිතය රාජ්‍ය කියන එක ශක්තිමත් කරමින් තමයි මේ ආධ්‍යාත්මික ගමනේ තුල අපි ගමන් කරන්න ඕන. එතකොට පින්වත්නි, මෙන්න මේ ප්‍රඥාව ලබන ලබන ශ්‍රද්ධාව දිනු වෙනවා, ශ්‍රද්ධාව ලැබෙන ලැබෙන ප්‍රඥාව දිනු වෙනවා. මේ ශ්‍රද්ධාව ප්‍රඥාව සමාන්තරව ගමන් කරන්නට ඕන. ඒ දෙකටම කල්යාණ මිත්‍රාශ්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණය බෙහෙම වැදගත් වෙනවා. එතකොට පින්වතුනි බලන්න, අපි මේ සාකච්ඡා කරමු කරුණු පහ. දුකේ නිදහසන තියෙන මෙන්න මේ කාරණේ නේද? ඇසෙන් රූපයක් දකිනකොට, සිතට අරමුණක් එනකොට, ඒ දැකපු රූපය මේ වෙලාවේ සම්පූර්ණ නිරුද්ධ වෙලා මම මේක මේ තේරුම් ගන්නේ මන ආයතනෙන්. අර පංචස්කන්ධයක් ලෙස විපාක මට්ටමේ ස්කන්ධ පංචකය දැන් නිරුද්ධ වෙලා, දැන් ඇත්තටම තමන් ජීවත් වෙන්නේ ස්කන්ධ හතරකින් නේද? වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ හතරක් නේද ඇත්තටම ජීවිතේ තියෙන්නේ? ඒ හතරක් දිගට තියෙන එකක් නෙවෙයි මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන දෙයක් කියලා දැක්වෙමින් පිනොතුනි. එදාට තමයි තමන් කුරුල්ලෙක් වගේ මේ ලෝකයේ තුල නිදහසේ සැරිසරන අවස්ථාව. එදාට තමයි සැබෑ නිදහසේ පණිවිඩය කරා තමන් ගමන් කරන්න සූදානම් වෙන අවස්ථාව. ඒක නිවන් දැක්කම කියන එක නෙමෙයි පින්නතුනි. මේ සුතමේ ඥාන ලැබීමත් ප්‍රඥාවේ අංගයක්. මේ කියන්නේ සත්‍ය ඥානය කියලා. අන්නේ සත්‍ය ඥානය ලබා ගත්තනම් කෙනෙක් අන්න එතෙන් පටන් ඔහුට දවසට වැඩිපුර මතක් වෙන්නේ මේ ධර්ම දේශනා කරපු සංඝර බුදුරජාණන් වහන්සේ. මේ ධර්ම අනාවරණය කරපු බුදුරජාණන් වහන්සේ උට දවසට වැඩිපුර වාර ගණක් මතක් වෙන්නේ. මේ දේශනා කරපු ධර්මයේ හේතුඵල ධර්ම නැත්නම් චතුරාර්ය සත්‍ය ස්කන්ධ පංචකය මෙන්න මේ කරුණ තමයි දවසට වැඩිපුර වාරයක් උට මතක් වෙන්නේ. මේ බුද්ධ ධර්ම සංඝ කියන තෙරුවන තමයි තමන්ගේ දිවිමඟ සදා ආලෝකවත් කරන නොනිවෙන පහන් තුනක් රත්නය තුන බවට පත් වෙන්නේ. එදාට තමන් ගොහේ ගියා තමන්ට බියස්සක් නැහැ. තමන්ට තනියක් නැහැ. තමන්ට පාළුවක් නැහැ. ඒ නිසානේ අපේ අම්මලා අපි ගොඩාක් කාලේ කියන්නේ බයක් තනිකම පාළුවක් ඇති වුණාම ඉතිවිසෝ ගාතාව කියන්නේ කියලා නේ. ඒ අර මුල් කාලේ ගාතාව හරි කියලා ඒ අපේ දුක තනිකම බය අඩු කරගන්න දේශනා කරපු ඒ අම්මා අපිට මූලික පදනම දාලා දීලා තියෙනවා. නැවතව ධර්ම ශ්‍රවණය කරනකොට දැන් අපට තේරෙන්නේ කොයිතරම් රැකවරණයක් මේ තුලින් අපේ ජීවිතේට ලැබෙනවාද කියලා. එතකොට පින්නතුනි මෙන්න මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන සජීවී වෙන නම් මේ ධම්ම මඟ සැබවින්ම අපි තේරුම් ගන්නට ඕන. ඒ තේරුම් ගත් ප්‍රමාණයට ඒ තැනැත්තා සීලවන්ත වෙනවා. ඒ සීලය නිකන් සීලයක් නෙමෙයි, හුදේ කායික වාචික සංවරයක් විතරක් නෙමෙයි. ඒ සීලය අකණ්ඩ, අචිද්ද, අසබල, අකම්මාස, විඤ්ඤෝපසත්ත, සමාධි සම්මතනික සීලයක්. ඒක නොගැටුණු සීලයක්. ඒක සිදුරු තින සීලයක් නෙවෙයි. ඒක කැළැළුණු සීලයක් නෙවෙයි. ඒක නොනැත්නම් විසින් සම්මානිත වූ සම්භාවිත වූ සීලයක්. ඒ සීලය සමාධි සම්මතනිකයි. සැබැලසම සීලයක් රකින්න නම් ඒ සීලය සමාධිය සම්බන්ධ සීලයක් වෙන්නට ඕන. මේ චතුසත්‍ය සමාධියට ලැබිච්ච ගමන් පින්නතුනි සීල සමාධි ප්‍රඥා තුන එක ලයින් එකට එකට සම්බන්ධ වෙනවා. සීලය සමාධි සම්මතනිකයි. සමාහිතෝ භික්ඛවි බිකු යථා භූතං පජානාති. හිත සමාධිමත් වෙච්ච පමණට යතනත්තා නුවණින් අනිත්‍ය දුක අනාත්මය බලනවා, ප්‍රඥාව දිනු කරනවා. ඒ වගේම සීලෙන් සමාධිය පිරිසුදු වෙනවා. ඒ වගේම සීලෙන් ප්‍රඥා පිරිසුදු වෙනවා, ප්‍රඥාවෙන් සීලය පිරිසුදු වෙනවා. ප්‍රඥාවත් සීලය ගැන සඳහන් කරන්නේ හරියට එකාතකින් අනිත් අත හොදන්න වගේ. ප්‍රඥාවෙන් සීලය පිරිසුදු වෙනවා, සීලෙන් ප්‍රඥාව පිරිසුදු වෙනවා කියලා. මෙන්න මේ විදිහට ඒ සීලය දිට්ඨින් චනුපගම්ම සීලවා දස්සනෙන් සම්පන්නව කියපු විදිහට ඒ සීලය දෘෂ්ටීන්ගෙන් තොර වූ සීලයක් වෙන්නට ඕන. දෘෂ්ටීන්ට නොවැටුණු සීලයක් වෙන්නට ඕන. දෘෂ්ටීන් කියන්නේ මොකද්ද? අතිතංචේව නතිතංචේව. ලෝකේ අන්ත දෙකක් තියෙනවා. මොකද්ද? එක ලෝකේ ඇතයි කියලා කියනවා, එක නැතයි කියලා කියනවා. මේ දෙකම අන්ත, දෙකම එක්ස්ට්‍රීම්ස්. මෙන්න මේ අන්ත දෙකෙන්ම දුර වෙන ධමයක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ ධම මොකද්ද? එතන පරිසම්පාදය, ආර්ය සත්‍ය, ඉදපච්චතාවය පටිසම්පාදය යමකද්ද භගතුන් වහන්සේ දේශනා කරනවා ස්කන්ධ පංචකයේ සමුදය දකින කෙනා හට ගැනීම දකින කෙනා හැම මොහොතෙම හේතු ඇති කල්හි ඉතිමස්මින් සති ධම්මෝති ඉමස් උප්පාදයි ධම්ම උපජ්ජති මේ හේතු ටික ඇති කල්හි ස්කන්ධ පංචකයක් හට ගන්නවා හේතු නිරෝධෙන් ස්කන්ධ පංචකයේ ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියලා දකිනවා නම් හේතු ඇති කල්හි හටගෙන හට ගන්න බව දකිනවා නම් ඒ තැනැත්තා නාස්තික අන්තයට යන්නේ නැහැ නැත කියන අන්තයට යන්නේ නැහැ උච්ඡේද කියන අන්තයට යන්නේ නැහැ හේතු නිසා හටගත් මේ ප්‍රතිඵලය හේතු නිරෝධෙන් ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියලා දකිනවා නම් කෙනෙක් ඒ තැනැත්තා ඇත කියන අන්තයට යන්නේ නැහැ සාසත අන්තයට යන්නේ නැහැ නිත්‍ය පැත්තට යන්නේ නැහැ මෙන්න මේ ඇත සහ නැත කියන අන්ත දෙකම දුර වෙන එකම දර්ශනය තමයි පරිසම්පාදය කියලා කියන්නේ හේතුඵල ධර්ම කියලා කියන්නේ මේ හේතුඵල ධර්ම දකින්න දකින්න ධර්මය දැක්ක වෙනවා යෝ ධම්මං පස්සති සෝමං පස්සති යම් කිසි කෙනෙක් ධර්මය දැක්කනම් ඒ දකින්න තරමට ඉත නැත්තා බුදුරජාණන් වහන්සේ දැක්ක වෙනවා යෝ ධම්මං පස්සති සෝ පරිසම්පාදං පස්සති යෝ පරිසම්පාදං පස්සති සෝ ධම්මං පස්සති යම් කිසි කෙනෙක් ධර්ම දකිනවා නම් එතනට එපමණට පටිසම්පාද දැක්ක වෙනවා යම් කිසි කෙනෙක් පටිසම්පාද දැක්කනම් එපමණට එතනට ධර්මය දැක්ක කෙනෙක් වෙනවා ධර්මයක් පටිසම්පාදයක් දෙකම දැන ගැනීම බුදුරජාණන් වහන්සේ දැක ගැනීමක් වෙනවා එතකොට පින්නතුනි මෙතනට රූපේ නැහැ කියලාවත් වේදනාව නැහැ කියලාවත් සංඥාව නැහැ කියලාවත් සංඛාරය නැහැ කියලාවත් විඥානය නැහැ කියලාවත් කියන්නේ නැහැ ඒ විතරක් නෙවෙයි මේ හැම කරුණක්ම කොතෙන්ද ස්ථානගත වෙන්නේ කියන එක ගැන ඔහුට පැහැදිලි නුවණක් තියෙනට ඕන. ස්කන්ධ පංචකයේ මුල් අවස්ථාව තියෙනවා රූප වේදනා සංඥා සංකාර විඥාන. මෙන්න මේ අවස්ථා පහ මේ අංග පහ දක්වන දැනදී විපාක මට්ටමේ ස්කන්ධ පංචකය දක්වන්නේ දුක්ඛ සත්‍ය විදියට ඒ දුක්ඛ සත්‍යම් පරිඤ්ඤයම්. දුක සත්‍යය පිරිසිෙන් දැනගන්නයි කියලා තියෙනවා. අර මුල් ඇති වෙච්ච ස්කන්ධ පංචකය දැන් නිරුද්ධ වුණා කියලා පිරිසිෙන් දැනගන්නයි තියෙන්නේ. ඒ පිරිසිෙන් දැනගන්නකොට සමුදය සත්‍ය දුර වෙනවා. සමුදය කියන්නේ මේ මොහොතේ ඉස්සරහා පංචස්කන්ධයක්, පංච උපස්කන්ධයක්, නැත්තම් සක්කාය, නැත්තම් සක්කාය දිට්ඨිය කියන එක දුර වෙනවා. මෙතන රූපය නිරුද්ධ වෙච්ච එකක් නේද මේ වෙලාවේ තියෙන කියලා දකිනවා. මේ ඉස්සරහා තියෙන රූපයට මැදෙන්නේ මේ වෙලාවේ රූපය දකිනකොට ස්පර්ශ කරනකොට මේක නිරුද්ධ වෙච්ච මොහොතකයි මම මේ ස්පර්ශේ තේරුම් ගන්න කියලා දකිනකොට ඔව් මේක කන්ටැක්ට් වෙන අවස්ථාවේ පහ දකිනවා හැබැයි මේක අතින් ස්පර්ශ කළ හඳුන ගන්න මොහොතෙහි මුල්ලක නිරුද්ධ වෙලා කියලා දකිනව ඔහු. ඔහු දකිනකොට ඔහු තේරුම් ගන්නවා කවදාවත් රූපය තුළ වර්තමානයේ තමයි ජීවත් වෙන්න බෑ කියලා. අපි නිතරම වාඩි වෙලා ඉන්නකොට අපි ඉස්සරහා බලාගෙන ඉන්නේ. නමුත් අපි වාඩි වෙලා ඉන්නේ කලින් හිටපු ස්ථානයේ. Taman දැනට වාඩි වෙලා ඉන්න තැනගෙන Tamanට බලන්න බෑ. Taman නිතරම ඉස්සරහා බලාගෙන ඉන්නේ. අන්න ඒ වගේ තමයි Taman මේ දැකලා තේරුම් ගන්න එක තුල Tamanට ඉන්න බෑ. ඒක ඉක්මනටම නිරුද්ධ වෙලා තියෙන්නේ. අපි මේක තේරුම් ගන්නකොට තේරුම් ගන්න නිරුද්ධ වෙච්ච තැනක අන්නේ නිරුද්ධ වෙච්ච අතීතයේ විදර්ශනාවෙන් බැලීම තමයි විපස්සනාව කියලා කියන්නේ. ඒ අතීතය බලන අවිද්‍යාව නෙමෙයි. නමුත් දැන් අපි අවිද්‍යාව මොකද්ද? දැන් අපි අතීතය බල බල ඉන්නේ අවිද්‍යාව. දැන් අපේ අම්මා එමෙහෙම හිටිය අපේ ගෙදර මෙහෙමයි. ඒ ඔක්කොම ටික අතීතේ නිරුද්ධ වෙච්ච එක දැන් අපි ඉන්නේ කොහොමද? දැන් අපි ඉන්නේ ස්පර්ශයේ සමුදයන්තේ. ස්පර්ශයේ සමුදයන්තේ ඉඳගෙන බලන දේ ඒ බලන අතීතයේ ඒ අන්තෙන් අපි මෙදෙන්න ඕන. ඇයි ඒ අන්තය අපි ඉන්නේ අවිද්‍යාවෙන්? ඒ අවිද්‍යාවෙන් ඉන්නම කියන්නේ අවිද්‍යාපච්චා සංඛාරා සංඛාරපච්චා විඥානං විඥානපච්චා නාම රූපං ඔහොම ගෙහෙල්ලා ජාතිපච්චා ජරා මරණං කියන මහා දුක් සමුදය ස්පර්ශ කරමිනුයි ඒ කියන අතීතය තුල අපි අවිද්‍යාපාද පාදකෝ ඉන්නේ. අන්න ඒ අතීතය දුරු කරන්න කියලා බුදුදහමේ දේශනා කළා තියෙනවා. ඒ අතීතය කියන්නේ අර දුක සම්පේ. සමුදය සත්‍යම් පහතබ්බම් කියලා කියන්නේ ඒක. හැබැයි පහතබ්බ කියලා කිව්වත් ඒකවත් අමතක කරන්න කියලා නෑ. ඇයි ඒකට හේතුව මේ දහම පුහුණු කරන්න කරන්න සතිපට්ඨානය දිනු වෙන්නේ. සතිපට්ඨානය දිනු කරන්න කරන්න මොකද වෙන්නේ? මතකේ අඩු වෙනවද වැඩි වෙනවද? මතකේ වැඩි වෙනවා. මතකේ දිනු කරනකොට කුඩා කාලේ පටන්ම වෙච්ච සිතුම් ටික ඔක්කොම මතක් කරගන්න පුළුවන්. තාම දිනු නොති මෞගසේ හිටිය කාලේ ටිකක් තේරුම් ගන්න පුළුවන්. ඔහොමම ගිහිල්ලා අවිඥාලාභී රහතන් වහන්සේ කෙනෙකුට මහා කල්ප 500ක් ආපසර බලන්න පුළුවන්. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුට අසීමාන්තිකව අතීතය බලන්න පුළුවන්. ජාතක කතා වලින් ඒ වගේ සමහරක් තමයි දේශනා කළේ. අතීතය දැකීමවත් මතක තියා ගැනීමවත් නෙවෙයි දුකට හේතුව. දුකට හේතුව මොකද්ද? දුකට හේතුව තමයි අතීතය මතක් කරනකොට ඒ අතීතයේ අර ස්පර්ශ සමුදයන් තියෙනගෙන අවිද්‍යා පාදකව ඒ අතීතය නিত্য සැප ආත්ම වශයෙන් ප්‍රපංච වශයෙන් තෘෂ්ණා දෘෂ්ටිමාන වශයෙන් ගැනීමයි දුකට හේතුව. එයයි අප බැහැර කළ යුත්තේ. එයයි දුක සමුදය සත්‍ය කියලා යන්නේ. ඒ දුක සමුදය සත්‍ය බැහැර කළ යුතුයි අපි. ඒ දුක සමුදය සත්‍ය බැහැර කරන්න කරන්න මොකද වෙන්නේ? දුක නිරෝධ සත්‍ය සාක්ෂාත් වෙනවා. දුක නිරෝධ සත්‍ය කියන්නේ මොකද්ද? යත්ත නාමච රූපංචාසී සංඋපරොජ්ජති. මේ නාම රූප දෙකම නිරෝධන ආකාරය, මේ නිවීම, මේ විඥා විමුක්තිය එන්න එන්නම තමන්ට පසක් වෙනවා. මේක තමයි ප්‍රඥාවේ දිනුව කියන්නේ. මෙන්න මේ ප්‍රඥාව දිනු වෙන පමණට අර මුලින් සඳහන් කරපු ශ්‍රද්ධාව දිනු වෙනවා. ශ්‍රද්ධාව දිනු වෙන පමණට බුද්ධ ධර්ම සංගයකින තෙරුවන් මතක් වෙනවා. එපමණට ඒ දැනත්තා සිල්වන්ත වෙනවා. එපමණට ඒ දැනත්තා පරිත්‍යාගශීලී වෙනවා. එපමණට ඒ දැනත්තා තවත් තවත් ධර්ම ඥානය දිනු කරගෙන මේ දැනත්තා ආධ්‍යාත්මික ගමන් මගේ ඉදිරියේ බලා පියවර ගමන් කරනවා. ඔහුට මේ ගමන් මගේ වාසය කිරීමේ ප්‍රතිඵල විදියට ධර්මයේ සාන්දෘෂ්ටික බව අකාලික බව ප්‍රකට වෙනවා. ඔහුගේ ජීවිතය සම්පූර්ණයෙන්ම ධර්මෙන් ආලෝකවත් වෙනවා. ඔහුට වෙන කිසිම ආලෝකයක් බහැර පිළිසරණක් ඔහු බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔහු සමාජ සම්මත විදියට තමන්ගේ යුතුයකම් ටික ඉටු කරනවා. සාමය බහැරේ වන්නසෙන්, මව්පිය දූ දරුවන් වශයෙන් ඒ කිසියම් යුතුයකමක් තියෙනම ඔහු යුතුයකම් කරනවා. පින්කනුත් කරනවා. ඔහු දන්නවා පින්කම් කරොත් තමයි මේ සාර්ථකම ආධ්‍යාත්මික ගමන මගේ ඉදිරියට යන පුළුවන්කම තියෙන්නේ. නිරෝගී සම්පන්නිය, දිගාසිරි සම්පන්නිය, මේ පහසුකම් ටික, කල්‍යාණ මිත්‍රාශ්‍රය මේ සියල්ලක්ම ලැබෙන්නේ මේ ලෞකික කුසලයේ හේයන් සංසවිදියට. සුඛ සාගතව මේ ආධ්‍යාත්මික ගමන මගේ යන පුළුවන්කම තියෙන්නේ මේ ලෞකික කුසලයේ ප්‍රතිඵල විදියට. ඒ නිසා ඔය තාම සුළු කුසලයකටවත් සුළු පින්කමකටවත් උන් නිග්‍රහ කරන්නේ මාව මඤ්ඤේත පුඤ්ඤස්ස නමන්තං ආගමිස්සති උදබින්දු නිපාතේන උදුගුම්බෝ පිපුරති පූරති දීරෝ පුඤ්ඤස්ස තෝකතෝකම් ප්‍යාචනා කියන්නේ එකයි. නුවණැති තැනැත්තා පොඩි පින්කමකටවත් නිග්‍රහ කරන්නේ තමන්ට කරන්න බැරි නම් තමන් නොකර ඉන්නවා. නමුත් වෙන පින්කම් කරන අයට ඒවම මං කරන්නේ නැහැ. තමනු සාදුකාරයකින් හරි ඒ පින්කමට සම්මාදම් වෙනවා. ඒ නිසා පින්කම් වලට නිග්‍රහ කරන්න හොඳ නැහැ. ඒ හැම පින්කමක්ම අපට මේ ආධ්‍යාත්මික ගමන් මඟ විසිතුරු කරගන්නට උපකාරවත් වෙනවා. එතකොට යම් කිසි කෙනෙක් සද්ධා පරිභාවිතං චිත්තං, සීල පරිභාවිතං චිත්තං, සුත පරිභාවිතං චිත්තං, ඡාග පරිභාවිතං චිත්තං, පඤ්ඤා පරිභාවිතං චිත්තං, මෙන්න මේ ශ්‍රද්ධා, සීල, සුත, ඡාග, පඤ්ඤා කියන මේ ගුණාංග පහ පරිචිතං නිතර නිතරම පුහුණු කරනවා නම්, ජීවිතයේ අංගයක් බවට පත් වෙනවා නම්, ශරීරයේ කොටසක් බවට පත් වෙනවා නම්, අන්නේ තැනැත්තා කිසිදාක දුගතිගාමි වෙන්නේ නැහැ. එතනැත්තා මාර්ග බල නොලැබුවත්, කොයිතරම් අනතුරකින් මිය ගියත්, කොයිතරම් සංකීර්ණ මොහතකට හෝ ජීවිතාන්තයේ පත් වුණත් කිසිදාක හෝ මිය ගොස් දුගතිගාමි වෙන්නේ නැහැ කියලා සඳහන් කරා. මෙන්න මේක තමයි පින්නතුනේ විශේෂයෙන් බුද්ධෝත්පාද කාලයේ ඉපදිච්ච කෙනෙකුට තියෙන ලොකුම රැකවරණය, ලොකුම ආරක්ෂාව. මේක තමයි හොඳම ඉන්සුරන්ස් එක. මෙන්න මේ ඉන්සුරන්ස් එක දාගත්තොත් පින්නතුනේ අපි හරිය නිදහස් එදාට. එදාට තමයි අපට නිදහසේ ලෝකෙට සේවය කරන්න පුළුවන්කම තියෙන්නේ. අන්නේ නිදහස පුළුවන් තරම් ඇති කර ගන්නට ඕන අපි. අපිට අපේ ජීවිතය ගැන බයක් නැහැ, මරණය ගැන බයක් නැහැ පිළිතුරු. අපි දන්නවා කොයි මොහොතේ මිය ගියත් Taman දන්නවා මේ කර්මය ආයුෂ ඉවර වෙලා මිය යන්නේ. මියනත් එක්කම Taman දන්නවා දැන් ඉන්න තැනට වඩා හොඳ තැනකට අලුත් ශරීරයකින් Tamanට වීසා එක ලැබෙනවා කියලා Taman දන්නවා. Taman දුක් වෙන්නේ නැහැ. ශාරීරික දුකක් ඒ වෙලාවට තියෙන්න පුළුවන්. ඥාතීන් දෙය තුලින් සංවේගයක් ඇති වෙන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. නමුත් සාංශාරික වශයෙන් Tamanට රැකවරණයක් තියෙනවා කියන කාරණය Taman කලින්ම තේරුම් ගන්න තියෙනවා. ඕනෑම වෙලාවක මේ ජීවිත අවසාන අධ්‍යක්ෂයට මුහුණ දෙන්න හෝ සූදානම් වෙන්නේ. ඔව් දුකක් නැතුව අවසානයේ නෙත් දෙක පියාගන්නට හෝ සියලු කටයුතු සම්පාදනය කරගෙන ඉන්නේ. හැබැයි ඔහු ඉන්නකන් හැම දවසෙම උපරිම ලෙස තමන්ගේ යුතුකම් ටික, තමන්ගේ පින්කම් ටික, තමන්ගේ කුසලය සිද්ධ කරමින් තමයි ඔහු කාලය ගත කරන්නේ. මේකයි දැන් මෙයා සතර සතිපට්ඨානේ පුහුණු කරන කෙනෙක්නේ. ඔර කායන පස්සනාව ගන්නත් පුළුවන් ඒක. අනුපස්සනා හතරෙන් ඕනම එකක් ඔහුට උදක්ෂ විදියට වැඩිපුර පරිශීලනය කරමු විදියට ගන්න පුළුවන් ඔහුට. මොකද ඔහු දන්නවා කයට කායන පස්සනාව ඇති වෙනකොට කය ගැන බලන එක සතිපට්ඨානය. ඒකේ ඒ කයට හේතුව කයනපස්සනා බලනකොට බලන්නේ ඇත්තෙම ආහාර සමුදය රූප සමුදය ආහාර නිරෝධා රූප නිරෝධෝ. ඔහු කය ගැන බලනවා නම් බලන්නේ අනිත්‍ය වශයෙන් බලනවා නම් මේ කය ඇති උනේ ආහාර නිසා ආහාර නිරෝධයෙන් කය නැති වුණා කියලා බලන එක. වේදනාව ගැන බලනවා නම් බලන්නේ පස්ස සමුදය වේදනා සමුදය පස්ස නිරෝධා වේදනා නිරෝධෝ. වේදනාවක් හටගත්තා නම් කයට ඒකෝ කයේ වේදනාව කියලා බැලුවට ඒක වේදන පස්සනාවට යන්නේ. එතකොට වේදනාවේ මුල බලනවා හේතුව සමුදය බලනවා වේදනාවට මුල් වුණ ස්පර්ශය ස්පර්ශ නිරෝධයෙන් සමුදයෙන් හටගත්තු වේදනාව ස්පර්ශ නිරෝධයෙන් නිරෝධ වෙනවා කියලා දකිනවා. නැත්නම් උඩ හිතගෙන බලන්න පුළුවන් හිත ඇතුනේ නාම රූප නිසා නාම රූප නිරෝධයෙන් විඥාන නිරෝධ වෙනවා කියලා දකිනවා. මොකක් බැලුවත් අවසාන වශයෙන් හො දන්නවා බලන තියෙන්නේ මේ කාය වේදනා චේත ධම්ම කියලා කොතනින් ගත්තත් ඒක තනි එකක් නෙවෙයි ඒක ස්කන්ධ පංචකයේම එකතුවක්. ඒ ස්කන්ධ පංචකය හටගෙන නිර්ද වීම වුණේ කියන එක ස්කන්ධ පංචකයේ සමුදය වෙන අන්තිමට බලන්නේ. ඒ නිසා අපි මොකක් වැඩුවත් අපි දක්ෂ වෙන්නට ඕන අවසානයේදී මේකෙහි යටින්දි වෙන සම්පූර්ණම සර්කල් එක තමයි නැත්නම් ස්කෙල්ටන් එක තමයි ස්කන්ධ පංචකය කියන එක. එතන රූපයට තනියම ක්‍රියාත්මක වෙන්න බෑ, වේදනාවට තනියම ක්‍රියාත්මක වෙන්න බෑ, විඥාණයට තනියම ක්‍රියාත්මක වෙන්න බෑ, චේතනාවට තනියම බෑ. ඒව හැම එකක්ම ඉන්ටර් රිලේටඩ් ඒවා. ඒව ටුගෙදර් තමයි ඇති වෙන්නේ. ඔක්කොම එකට හටගන්නේ ස්කන්ධ පංචකයක් හැම වෙලාවෙම හටගන්නවා ස්පර්ශපත්යෙන් ඊට පස්සේ නිරුද්ධ වෙනවා. එතකොට මේක තමයි අවසාන වශයෙන් අපිට බලන්න තියෙන්නේ. එනිසා බුදුරජාන් වහන්සේ දේශනා කළේ පෘථග්ජන කෙනාට සේක වෙන්නත් මාර්ගඵල ලබන්නටත් සේක පුද්ගලයාට අසේක වෙන්නත් රහත් භාවයට පත් වෙන්නටත් අසේක කෙනාට නැත්නම් රහතන් වහන්සේට පිරිනිවන තෙක් සුවදායි වාසය කරනත් මා එකම ප්‍රතිපදාවයි දේශනා කරන්නේ. මොකක්ද එකම ප්‍රතිපදාව? මේ රූප වේදනා ආදී ස්කන්ධ පංචකයේ සමුදය වැය අස්සාද ආදීනව නිස්සරණ බලන කියලා. එතකොට සමුදය බලන කිව්වත් උත්පාද වේ බලන කිව්වත් එකම දේ මේ කියන්නේ. සමුදය වේ කියන්නේ හට ගැනීම නිරෝධය කියන එක. උත්පාද වේ කියන්නේ ඒත් හට ගැනීම නිරෝධය. හේතු ඇති කලින් හටගත්තා හේතු නිරෝධයෙන් නිරෝධ වෙනවා බව දකින එක. සත්පුද්ගල සංඥාව දුර වෙන විදියට, ආත්ම සංඥාව දුර වෙන විදියට, අනිත්‍ය දුකනාත්ම ප්‍රකට වෙන විදියට මේ තමන්ගේ සිහිය සහනවන දිනු කරගන්න ක්‍රමයයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එතකොට යම්කිසි කෙනෙක් මෙන්න මේ ගුණාංග පහ නිතර නිතර පුහුණු කරනවා නම් ඒ කෙනාට තමන්ගේ පරලෝක ගතිය ගැන තමන්ට සැකයක් ඇති කරගන්න දෙයක් නැහැ. එතනත්තා මිය ගියාට පස්සේ ඔහුගේ ශරීරය කපුටෙක් කැවිලා කන්න උනත් පුළුවන්, නැත්නම් ගිජුලිහිණෙක් කැවිලා කන්නත් පුළුවන්, පෝසෙක්, බල්ලෙක්, සිවලෙක් කිසියම් සතෙක් මේ ශරීරේ කාල යන්නත් පුළුවන්. ඔහුට ඒක අදාළ නැහැ. ඔහු මෙතනින් මේ ශරීරයේ විඥානය නිරුද්ධ වෙනවා සමගම ඊළඟට ඔහු පිරිසිඳ ගන්නේ එක්ක සුගතියක. නැත්තම් ඔහු මෙතනින්ම විඥානය නිරුද්ධ වෙන විදියට ඔහු සතර ගමන නිමාටපත් කළා ඉන්නේ. එනිසා මරණයෙන් පස්සේ මේ ශරීරය සලකන ආකාරය ගැන බුදුදහම එච්චර උනන්දුව දක්වලා නැහැ. නිතරම මේ අපේ සිත, මේ මනස අකුසලෙන් මුදවා ගන්නටයි ප්‍රඥාව දිනු කරගන්න ක්‍රමයයි බුදුරජාණන් වහන්සේ අපට නිතර දේශනා කරන්නේ. එතකොට අරකින පංචස්කන්ධය විපාක මට්ටමේ පිරිසුදු ස්කන්ධ පංචකයක් තියෙනවා. ඒ ගැන නොදැන ගත්තොත් පංච උපාදස්කන්ධයට යන සක්කාය නැත්නම් සක්කාය දිටිය යන ස්කන්ධ පංචකයක් තියෙනවා. ඒ කියන පරිසම්පාදය තුල ක්‍රියාත්මක වන ස්කන්ධ පංචකය. ඒක තේරුම් ගත්තොත් කෙනසුත මේ ඥාණයෙන් ඕ චින්තාවේ ඥාන විදියට නැත්නම් භාවනා ඥාන විදියට වඩන අවස්ථාව තමයි පටිසම්පාදයේ තේරුම් අරගෙන අරසිංහ මාර්ගයේ වඩන අවස්ථාව. ඒ අරසිංහ මාර්ගයේ වඩන වඩන අවිද්‍යාව දුරු වෙනවා. අවිද්‍යාව දුරු වෙන මොකද වෙන්නේ? ඔහු අවිද්‍යායත්වේ වාසයේ සිරාග නිරෝධහ සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධහ විඥාන නිරෝධෝ විඥාන නිරෝධා නාම රූප නිරෝධ ආදී වශයෙන් ගිහිල්ලා ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේය දුක්ඛ දෝමනස් උපායාස නිරෝධා මට්ටමට එනවා. යම් කිසි පමණකට අපි රූපේ නිදහස් වුණා නම් මේ වෙලාවේ රූපී ලෝකේ නිරුද්ධ වෙලා තියෙන කියලා අතීතේ දැකපු රූප විතරක් නෙවෙයි මේ මොහොතේ දකින රූප ශබ්ද ආදියත් නිරුද්ධ වෙච්ච දෙයක් යමා මේ මනසින් තේරුම් ගන්නේ කියලා දැක්කොත් මෙන්න මේක තමයි නිවනට නිවීමට මඟ කියලා තැනත් ආ තේරුම් ගන්නවා. ඒ වගේම යම් කිසි වෙලාවක රූපයක් පැන වුණොත් මේ ගැන හු බයක් ඇති වෙනවා. මේ ඉදිරිපස පේන රූපෙට මුලා වුණොත් තමන් අරුවසඟට යනවා කියන එක දකිනවා. හරියට අර ඇම දැම්ම වගේ ඇමේ පිටිපස්සේ මාළුකෙක් අරගෙන එක්කෙනෙක් ඉන්න මාරයා ඉන්නවා. එයා අපිව කැමති විදියට මෙහෙවන ඊට පස්සේ අපට දුක් දෙනවා. යම්කිසි වෙලාවක අපි ඉස්හා කියන රූපේ නිරුද්දලක දැක්වතින් ඒ තමන් සතිපට්ඨානෙ ඉන්නේ. ඒ තමයි සකේ ගෝචරේ පෙත්තිකේ විශේෂ චරිත කියලා බුදුහාඳුරෝ සකුණා ජීසෝතටි දේශනා කරනවා. තමන්ගේ පියාගේ ගෝචර විශේෂ හැසිරෙන්න සතර සතිපට්ඨාන තුළ වාසය කරන්න කියලා දේශනා කළා. අන්නේ ඉස්සරහ තියෙන රූපේ නිරුද්වේච රූපයක් මේ වෙලාවේ දකින්නේ මනසින් කෙනෙක් දැක්කොතින් එතනත් තා බුදුරජාන් වහන්සේගේ සේවනයේ ඉන කෙනෙක් බඩපත් වෙනවා. ඒක තමයි අපට තියෙන ලොකුම රැකවරණය. බුදුරජාණන් වහන්සේ පිරිනම් පාපු සමයක අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා පිරිනම් පාපු සමයක මහා ශ්‍රාවකයන් පිරිනම් පාපු සමයක රහතන් වහන්සේලා දකින පාසු කාලයක අපට තියෙන ලොකුම රැකවරණය පිළිසරණ තමයි මේ සතිපට්ඨාන තුළ වාසය කිරීම. සතර සතිපට්ඨානය තමයි අපේ සැබෑ කල්යාණ මිත්‍රයා. හරියට අපේ අම්මගේ තාත්තගේ තුරුලේ සෙවණේ අපි ඉන්න වගේ අපට අනුතරක් වෙන්නේ. අම්මා තාත්තා ළඟ ඉන්නකොට අපිට කිසිම බයක් නැහැ නේ. අපි නිදහස ඉන්නවා. එදාට අපිට කෑම බීම හොයන්න යන්න ඕන කියලාවත්, කඩේ යන්න ඕන කියලාවත්, කරන්න බිල ගෙවන්න ඕන කියලාවත් මොකොත් දෙයක් දන දෙයක් නැහැ නේ. අම්මලා තාත්තලා ඔක්කොම ටික අපි ඔබලා ගන්නවා. අන්න ඒ වගේ තමයි අපි සතිපට්ඨාන තුළ වාසය කරනවා කියලා කියන්නේ. අපිට විදුලි බිල් ටික ගෙවා ගන්න බැරි වුණත් ඒකෙන් අපිට දුක් ටිකෙන් අපිට නිදහස වෙන්න පුළුවන්. බාහිර කිසිම කෙනෙකුට අපට දුකක් දෙන්න පුළුවන් කමක් නැහැ. අපි දන්නවා බාහිර රූපේ නිරුද්ධච්ච මොහොතක අපි මේ කාලය ගත කරන්නේ කියලා. මේ අවබෝධය තුළ අපි වාසය කරනවා. සංඛාර උප්පත්ති කියලා සූත්‍රයක් තියෙනවා. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ සද්ධා, සීල, සුත, ඡාග, ප්‍රඥා කියන ගුණාංග පහ යම් කෙනෙක් නිතර භාවිත කරනවා නම් ජීවිතයේ අංගයක් ලෙස නිතර පුරුදු පුහුණු කරනවා නම් කිසියම් කෙනෙක් අන්න ඒ තැනැත්තා මරණයෙන් පස්සේ නැවත මනුස්ස ලෝකෙට එන්න කැමති නම් ඔහුට මනුස්ස ලෝකෙට එන්න පුළුවන්. මනුස්ස ලෝකෙ කොයි ස්ථානේ කොයි කුලේ ඉපදෙන්න කැමති නම් ඒ ඉපදෙන ස්ථානයේ කුලයක් තමයි තීරණය කරන්න පුළුවන් කියලා. උපදෙන්නේ ශාස්ත්‍රි වංශකයේද බ්‍රාහ්මණ වංශකයේද කියලා ඉන්දියානු ක්‍රමයට එහෙම දේශනා කළා. ඔබ ඉපදිච්ච රටේ විදියට හිතනවා නම් එක එක කුල තියෙනවනේ. ඔබ කැමති කුලයක් දැම්ම මතක් කරගන්න ඕන. ඒ ඉංහිට බෙදෙන්නත් පුළුවන් වැඩිපුරම කැමති එකට. අනිත් ඇගෙන් බැනුන වහන්න සිද්ධ වෙන කුලයක් තියෙනවා නම් ඒ ඉංහිහික දැම හිත පිටුල තියාගන්න ඕන නම් මේකත් කඩලා. මනුස්ස ලෝක විතරක් නෙවෙයි යම් කෙනෙක් දිවි ලෝකෙ බෙදෙන කැමති නම් චාතුරු මහරජික තාවතින්ස යාම තුසිත පරිණිමිත වස්සවත්ති මේ ඕනම දිවි ලෝකයක තමන්ට කැමති තැනක ප්‍රතිසන්දි ලබන්න පුළුවන් කියලා. ඒ විතරක් නෙවෙයි යම් කෙනෙක් කැමති නම් බ්‍රහ්ම පාරිසජ්ජේ බ්‍රහ්ම පුරෝහිතේ මහා බ්‍රහ්මයේ ඊට පස්සේ පරිත්තාබ අපමානබ ආබස්සර පරිත්තසුබ අපමානසුබ සුබකින්න වේහප්පලාව අසංසස්ස සුද්ධාවාස සුද්ධාවාස වලත් අවිහ අතප්ප සුදස්ස සුදස්ස යකනිටා මේ කැමති තැනක තමන්ට උපදින්න පුළුවන්. හැබැයි නිකන් නෙවෙයි මේ සද්ධා සීලාදී ගුණාංග උපරිම ලෙස පුහුණු කළ තියෙනට ඕන. ඒ විතරක් නෙවෙයි යම්සි කෙනෙක් කැමති නම් නැවත උපතකට නොයන් විදියට මේ ජීවිත කාලය තුල මාසවක් ඥාන ලැබන්න කැමති නම් ඒ මට්ටමටත් පත් වෙන පුළුවන් කියලා. ඒ නිසා අපි දැනට කැමති සුගතියක කැමති කුලයක ඉපදීමේ පටන් දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක ඔස්සේ මුළු සසර ගමනම නිමාවටපත් කිරීම දක්වා වූ සියලු ලෞකික ලෝකෝත්තර පරමාර්ථයන් සමෘද්ධිමත් කර ගැනීමෙහි ඒකායන නොවරදින සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ අනාවරණයෙහි අගනා ප්‍රතිඵල මිනිරුවන් තමයි මේ කරුණු පහක් විදියට ශ්‍රද්ධා සීල සුත චාග පඤ්ඤා වශයෙන් දේශනා කළේ. මේ ගුණාංග පහ දිනු කරගන්න නම් කටිතාව දුරට ධර්ම ශ්‍රවණය කරන්නට ඕන. ඒ සඳහා කල්යාණ මිත්‍රයන් අඛණ්ඩ වාසය කරන්නට ඕන. අහන දහම සජීවී කරන්න සමත විදර්ශනා දෙකේ හැකියතා පුහුණු කරන්නට ඕන. සමත විදර්ශනා දෙක සඳහා නිතිපතා ගත කරන කාලය ටිකෙන් ටික වැඩි කරගන්නට ඕන. ඒ සඳහා පහසුකම් ලැබෙන විදියට අම්මා තාත්තා ඉන්නවා නම් එයාට හොඳට දෑතින්ම සලකන්න. තමගේ ගුරුවරුන්ට, සාමි භාරයවන්ට, දරුවන්ට හොඳට මෛත්‍රී සාගතව සලකන්න. ඒ වගේම ගෙදර දොරේ වැඩපළ කටයුතු කරණේම තමන් වැඩිපුර කරන කෙනෙකුට පත් වෙන අතුපතු ගානේම රිදි හොදනේම වාහන හොදනේම වැඩිපුර තමන් කරන්න මේ ගමන මග තමන්ට ලස්සනට විවෘත වෙනවා. එනිසා ඉක්මනටම නිවන් දකින්න ලැබෙන්නේ ගෙදර වැඩිපුරම අතු ගාන, වැඩිපුරම බැනුම් අහන, වැඩිපුරම වාහන හොදන, වැඩිපුරම කඩේ ගිහිල්ලා බඩු ගේන කෙනාට තමයි ඉක්මනටම නිවන් දකින්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේ මග අරිනායට එන්න එන්න මේ අවස්ථාව මග අරිනව ප්‍රමාද වෙනවා. ඒ නිසා වැඩිපුර කරවතින් ඉක්මනටම මේ ගමන මග තමන්ට විවර වෙනවා. මේ ගමන මගේ ඉදිරියට යන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය, දිගාසිරි සම්පත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. අද අප සාකච්ඡා කළේ සංයුත්ත නිකායෙහි සෝතාපට්ටි සංයුත්තේ සරහානි වගේන මහානාම සූත්‍රය. මහානාම ශාක්‍ය රජතුමා බුදුරජාණන් වහන්සේ වෙත ඇවිල්ලා අහනවා, ස්වාමීනි, ජීවිතේ ඉතාම සංකීර්ණ අවස්ථාවකදී මිය ගියෝතින් මගේ පරලෝක ගතිය මොකද්ද කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා. මහානාම, ඔබ බය වෙන්න එපා. ඔබ ඉතාම සංකීර්ණ අවස්ථාවක මිය ගියත් ඔබ ශ්‍රද්ධාදී මේ ගුණධම් නිතර පරිශීලනය කරපු, භාවිත කරපු කෙනෙක්. ඒ නිසා ඔබ අනිවාර්යයෙන්ම සුගතිගාමි වෙන කෙනෙක් කියලා. ඉතින් අන්නේ ගුණාංග පහෙන් යුක්තව කෙනෙක් ඉන්නවා නම් මරණයෙන් පස්සේ මේ ශරීරයට අනතුරක් වුණත් ඒ තැනැත්තාගේ හිතට අනතුරක් වෙන්නේ නැහැ. හිතට රැකවරණයක් ඒ තැනැත්තා දාලා තියෙන්නේ. අන්නේ හිතට රැකවරණය සලසා ගත හැකි මාවත තමයි මේ ශ්‍රද්ධාදී ගුණධම් වලින් භාගතුන් වහන්සේ අපට දේශනා කළේ. ඉතින් එහිදී මේ ගුණාංග පහ වගේම සතිපට්ඨාන කියන කරණය තමන්ගේ ජීවිතේ ලොකු ආලෝකයක් සපයනවා, උපකාරයක් සිදු කරනවා. ඒ නිසා මේ ගමන් මගේ නිතිපතා ඉදිරියට යන්න අපි අදිස්ථාන කරගනිමු. රැස් කරගත් මේ උතුම් කුසල දහමල බලෙන් අප නමින් මේගේ ඥාති හොතු මේ පින දැක සුවපත් වෙත්වා කියලා සාදු කියලා පුණ්‍ය අනුමෝදනා කරමු. මේ උතුම් කුසලයේ සම්මාදෘෂ්ටික දෙවියන් තරමෝදන්ව ඔබ අප හැම දිනමත් සම්බුද ශාසනයත් ලෝකයක් රැක දෙත්වා කියන පැතුමින් අපේ දෙවියන්ට පුණ්‍ය අනුමෝදනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා රැස් කරගත් මෙතුම් කුසල ධම්මල බලයෙන් ඔබ හැම දිනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නයේ චිර ජීවනය සැලසේවා. ඊතාමිකම් භවයකදී සියලු දුක් කෙලවර කිරීමේ ලබන උතුම් නිර්වාණ අවබෝධය සඳහා මේ උතුම් කුසලය හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛං භයං පන්තා ච නින්භයං සෝකම් පන්තා ච නිස්සෝකං හොන්තු සම්බේ පිපානිනෝ දුකින් තේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් තේලෙන සත් බිය නැති වෙත්වා සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි.